තිරුවන් සරණයි. යදමත එනම් මේ මේ මේ අපි කතා කරන ගම කට්ටි ගම මම එනම් කතා කරන මොන්නේ නේද? තිරුවන් සරණයි දෙනාටම. අපි මේ අද ඇත්තටම මේ ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ නැහැ කියන අදහසින් තමයි හිටියේ. මම මේ දැන් මොහොතකට පෙර පද්මසිරි මහත්මයාට කතා කරවි හිටියා. ඊට අමතරව කෙටියෙන් ජයන්ත මහත්මයාට කතා ගන්න ගත්ත පමණයි මේ සතිජිත්තුමා පසුගිය සති ලංකාවට ගිහිල්ලා දැන් සති දෙකකට විතර උන්වහන්සේ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡා නොකර ඉඳමු කියන තැන තමයි මගේ හිතේ තිබුණේ. ඉතින් මම උනන්දුන් දැන් පැබාගෙට කලින් පටන් ගන්න ඕනේ කරනවා නම් වැඩිපුර උනන්දුන් නැහැ මම මේ මට මේ මම පතිවිවාහතර මං කී කීටි දැන් ඉස්සර වගේ මට එහෙම මේ හිතෙන්නේ නැහැ. නිකන් මේ කවුරුත් නැතුව නිකන් එකතු කර ඉස්සර නම් අලුත් අවුරුදු දවසේ දෙස් ක්‍රිස්මස් දවසේ පවා සාකච්ඡා අපි කරනවානේ මේක නොකන් අකණ්ඩව තියාගන්න මට දැන් එහෙම හිතෙන්නේ නැහැ. මං හිතන්නේ මගේ පසුබෑමක්ද දන්නේ නැහැ. එහෙම හිතෙන්නේ නැහැ. විශේෂයෙන් මට ඒක ඒක මං ජස්ටිෆයි කරන්නේ මේ විදිහට මොකද මේ හැමතැනම මේ දැන් ධර්ම සාකච්ඡා ධර්ම දේශනා තියෙනවා. ඊට අමතරව ඉන්ටර්නෙට් එක හරහා හැමෝම ධර්ම දේශනා විවිධ විධාමතුරු බොහොම හොඳට ධර්ම බණ කියනවා. ඉතින් අපි මෙතන ධර්ම සාකච්ඡාවක් කරනවා නම් මේ ඒක මේ වඩා හරවත් වෙන්න ඕනේ. නිකන් අපි කතා කරගෙන ඉන්න එකේ තේරුමක් නැද්දෝ කියලා මට හිතුණා. ඉතින් ඒ නිසා සවර්ණ සිල්ස් ඔස්සේ අපි විසින් කළ යුතු වන්නේ මේ ගිහි හෝ පැවිදි යමක් දිය හැකි ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ ගිහි කෙනෙකු මුණ ගැහුණාම දැන් අනුමුදස්සිය හමුදුරු වගේ කුමාර කස්සප හමුදුරු වගේ ඒ වගේ මේ ඒ අයට හඬක් වීම එහෙම නැත්නම් ඒ අයට මාධ්‍ය බවට පත් කිරීම දු කියලා මට හිතලා මම ඒකෙන් පද්මසි මහත්තයත් එක්ක කතා කරේ හිටි. ඉතින් මේ ආදිරු මහත්තයත් ඉන්න හොඳයි. ඉතින් එහෙම ඉන්නකොට තමයි ජයන්ත මහත්තයා කතා කරේ. ඉතින් එතකොට මේ සේන මහත්තයෙක්ව චිත්‍ර මහත්තයත් ඉන්නවා කියලා මම බැලුවා. මට ඒ මම කියපු දේ ඒක තත්පර 5න් 10න් මට වෙනස් කරන්න ඕනද කියලා හිතුණා. මේ අපි කට්ටිය එකතු වෙලා ඉන්න හින්දා මේ ලොකුට අලුත් අය අරගෙන අලුත් අයට මුකුත් කියලා දෙන්න යන්නේ මක් නැතුව බොහෝ කාලෙකින් චිත්‍ර මහත්මයෙමත් දැක්කේ නිසා මේ පොඩ්ඩක් අපි කතා කරමුද කියලා මේ අද මේ ටික වැහි බඩ දවසක් වෙන වැඩක් කරන්න බෑ ඉලි කරන්න බෑ ඒ නිසා කී එහෙම හිතුණා. පන්සි මහත්තයා මං කිව් වචන වෙනස් කරන්න මට අවසර දෙනවද එහෙනම්? නෑ අපි වෙනස් කිරීමක් නෙවෙයි. ඉතින් මෙතන මේ කල්යනා මිත්‍රෝ ටිකක් හම්බුණානේ. ඉතින් අපි කොතුහාවක් කතා කරනවානේ නේද? ඔව් ඔව් ඒ වගේ කතා කරනවා. එහෙම තමයි. ඔව් ඔව් හොඳයි. එහෙනම් අපි මේ ඒ කියන්නේ මේ ඔන්න මේ කත මේ සාකච්ඡාවක් නෙමේ. ඒ කියන්නේ ලොකුට කවුරු දේශනාවක් කරනව නෙමේ. මේ අපිට මොකක් හරි තියෙන අදහසක් ගැටලුවක් ඉදිරිපත් කරගන්න හදනව තමයි පමණයි. හොඳේ මේ ඊයේ පෙරදා කිසියම් දේශනාවකදී කනට වෙච්ච දෙයක් මම නිවර්දි කරගන්න ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරන්නම්. දැන් භාවනා කරනකොට අපි හිත එක්තැන් කරගෙන වාඩිලා ඉන්නවා. ඉන්නකොට එක ටික වෙලාවක් මූලික වශයෙන් මුලම කොටසේ හිත එක්තැන් වෙලා පවතිනවා. ඒ කියන්නේ පටන් ගත්ත එක මම උනන්දු වෙන දැන් අවධානය යොමු කරගෙන ඉන්නේ නාසිකා ග්‍රේට. ඉතින් හිත එක්තැන් වෙලා පවතිනවා. ඊළඟට හිත දුවනෝනේ එහෙම විසිරනෝනේ. එතකොට මෙන්න මේ විසිරෙන අවස්ථාවල් වල එහෙම ඊට හස් නැවත යනවා අපි ඔක දන්නෝ. නමුත් දැන් නෙමෙයි එන්නේ විසිරීම සිදු වෙන්නේ තමා හිතාමතාද තමාගේ ඌමනාවෙන් සහ තමන්ගේ වීරයෙන්ද ඒ විසිරීම සිදු වෙන්නේ? එහෙම නැත්නම් ඒක ඉබේ සිදු වෙන දෙයක්ද? මම මේ විදිහට තමයි ප්‍රශ්නේ අහන්නේ. මේක කිව්වේ මොන හාමුදුරන්ද කියලා ඒ වගේමත් එකට අපි යන්නේ නැතුව මෙන්න මේ මගේ ප්‍රශ්නේ තේරුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම ප්‍රශ්නේ තේරුණාද කියලා අහන්නම්කෝ. උත්තරේ නෙමෙයි පද්මසි මහත්තයා ප්‍රශ්නේ තේරුණානේ නේද? යන්ත මහත්තයා ප්‍රශ්නේ තේරුණා. ප්‍රශ්නේ තේරුණා නේද? ආ හතටිය කොන්දර පැහැදිලි හරියටම පැහැදිලි කරනවා නම් මම පොඩ්ඩක්. ඔය පොඩ්ඩක් පැහැදිලි කරනවා කියන්නේ දැන් අපි භාවනා කරනකොට මේ මූලික වශයෙන් භාවනාවට හිත යොමු කරන් පස්සේ හිත අපි එක්තරා විදිහට දුවන්නේ නැතුව එක මට්ටමකට පවතිනවා. ඊට පසුව අපි කාගේ තද්දකින් මත බොහෝයගේ හිත විවිධ තැන් වලට දුවනවා. ඔහොම වෙනවනේ, ඒ දුවන අවස්ථාවල් එනවනේ. එතකොට මේ දුවන අවස්ථාවක් ගත්තොත් මේ දුවන අවස්ථාව සිදුවෙන්නේම තමන්ගේ වීරයක් ඇතුව, උමනාවක් ඇතුව, කැමැත්තක් ඇතුව, හිතාමතා වීරයක් ඇතුව, හිතාමතා කිනොට වැඩිය වීරයක් ඇතුව කියලා ද, වීරයක් ඇතුවද නැද්ද, උමනාවකින්ද ඉබේද එහෙම හිත දුවන්නේ කියන ප්‍රශ්නේ අහන්නේ. මතු පිටින් සරලයි වගේ පෙනෙන ප්‍රශ්නේ. නමුත් කෙනෙක් කෙනෙක් දේශනා කරපු දෙයක් සම්බන්ධ කරගෙන මම දැනගන්න අහන්නේ. සේන මහත්තයා මොකද හිතන්නේ? මම පටන් ගන්නම් මේ විදිහට. මම එදින් බෙදින් කතා ගන්න නැත් හොඳේ. සේන මහත්තයාගෙන් මම ඒක අහනවා. ඊළඟට චන්දන මහත්තයාගෙන් අහනවා. ඊට පස්සේ මම දිල්රුක් මහත්තයාගෙන් අහලා ජයන්ත මහත්තයාට යොමු වෙලා, චිත්‍ර මහත්මියට යොමු වෙලා, අන්තිමට පද්මශ්‍රී මහත්තයාට එනවා. මේ කියන්නේ මම සේන මහත්තයා. අනේ සමා වෙන්න, මේ දැනගන්නමයි මම අර කිව්වේ, ලොකු සාකච්ඡාවක් නෙමෙයි හොඳේ. දෙරුවන් සරණයි. බොහොම හොඳ ප්‍රශ්නයක්. දැන් මම ළමයින්ට පහුගිය ටිකේ කියලා දුන්නා පටිච්ච සමුප්පාදය ගැන. එතකොට මට දැන් මේක කියනකොට, දලත මහත්තයා කියනකොට මතක් වුණේ ඒ පටිච්ච සමුප්පාදයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකමයි. මෙතනදී ලැතුව ඵලයක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි මම ළමයින්ට අවධාරණය කරන්න උත්සාහ කළේ. කොතරම් දුරට සාර්ථක වුණාද මන් දන්නේ නැහැ. නමුත් කොහොම හරි දැන් මෙතනත් ඒ විදිහම එකක් තමයි මේ මට තේරෙන්නේ. දැන් අපි භාවනා කරගෙන යද්දී හිත එක අරමුණක තියාගන්න, ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසේ තියාගන්න උත්සාහ කරනවා කියලා එක පළවෙනි පටන් ගන්නකොට ඒක තමයි එන්නේ. නමුත් ඊට පස්සේ ඒක යනවා. ඒක අපි කරනවාද කියන එකට නම් මට කෙලින්ම කියන්න හිතෙන්නේ අපි කරන්නේමයි කියන එක කියන්න බෑ කියලා. නමුත් පටිච්ච සමුප්පාදය අනුව බලනකොට මේක හේතුවක් නිසා තමයි මේක වෙන්නේ කියන එක නම් අනිවාර්යයෙන්ම මට හිතෙන්නේ. මොකද යම්කිසි හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා මිසක් හේතුවක් නැතුව ඵලයක් ඇති වෙන්නේ නැහැ. ඒකෙන් මේ සිතේ තියෙනවානේ ධර්ම කියලා අපි දන්නවානේ. ඉතින් මේ ධර්ම වල බලපෑම නිසා තමයි මේක විසිරෙන්නේ කියන එක මට හිතෙන්නේ. ඒකට ධර්ම බලපෑම දැන් අපි එකේ තියෙන දැන් ධර්ම බලපෑම අපි දන්නවා. මුලින්ම අපි තියෙනවා ලෝභ, දේශ, මෝහ, ඒ විදිහ ගොඩක් තියෙනවා. ඉතින් මේකෙන් අපි ඒ ධර්ම වල බලපෑම නිසා හිත අර තියෙන එකෙන් අනිත් එකට යනවා. ඒක අපි කරනවා නෙමෙයි, ධර්ම වල බලපෑමෙන් කරනවා කියන එකයි මට තේරෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සේන මහත්තයා. ශාන්ති මහත්මිය මයික් එක මියුට් කරගන්න මේ නිව්සීලන්තේ. අනේ මං කලින් කිව්වා වගේ ඉතින් අපි ඕඩර් එකට පොඩ්ඩක් යමු. ඕඩර් එකක් නෙමෙයි මම කියපු පිළිවෙලට. චන්දන මහත්තයා සමාවෙන්න. චන්දන මහත්තයා මේ අපි දන්නවා මම සමා ඉන්නවා ඉල්ලුවේ ඉල්ලනවා මූලික වශයෙන්ම ඔබතුමා නැවතත් මතක් කරලා ඔබතුමා බලාගෙන ඉන්න කෙනෙක් මේකට මම දන්නවා සමාවෙන්න. මේ මගේ අතින් ඒ වැද්දද, ඒ නිසාම මම මේ මින් ඉදිරි ඒ වගේ වෙනකන් අබ අනිත් එක මම සමා ඉල්ලුවේ අනිත් එක සමා ඉල්ලනවා අනේ පොඩ්ඩක් ළඟට එන්න, තව පොඩ්ඩක් අනේ පොඩ්ඩක් සද්ද පොඩ්ඩක් දුරයි වගේ ඈ සද්ද පොඩ්ඩක් දුර. දැන් හොඳයි, දැන් හොඳයි. ධර්ම සාකච්ඡාවත් කියන්නේ වෙලාවෙන් කරගෙන, මොකද මේ අනිත් දවස්වල ඉතින් මේ ධර්මයක් අහන්න කොහොමත් අහනවා. නමුත් මේ ඉඳන් ටිකින් කාලයක් කිසි අපි සම්බන්ධ වෙලා ඉන්නවනේ. ඉතින් යම් කිසි දෙයක් මේක ඉගෙනගෙන අවබෝධයක් අහගෙන ඉතින් ඒ සතිය ඒ අදහසින් නැත්තං ඒ අහගත්ත මාතෘකාවෙන් කල් ගෙවන්න තමයි උත්සාහ කරන්නේ මම. ඉතින් දැන් අද දනුවත් මහතාව ප්‍රශ්නෙට මම හිතෙන්නේ මේ හිත කියන එකේ ස්වභාවය තමයි විසිරීම. ඉතින් යම් කිසි දැන් බහේ විසිරීම නම් අපි බොහොම අදිස්ථානයකින් නැත්නම් උත්සාහයකින් ඊට පොඩ පොඩ පොඩ පොඩ පොඩ පොඩ එක් තැනකට ගන්න උත්සාහ කරනවා. නමුත් ඊට විසිරීම කියන එක ඉතේ එහෙම තියෙන ස්වභාවයේ මේ ධර්මතාවය තමයි අර මහත්මයා කිව්වා වාහිත කියන්නේ ඒක ධර්මතාවයන් ඉතේ ස්වභාවයේ තමයි සිටීම. ඉතින් ඒක නැවැත්වීම තමයි මේ භාවනාවේදී කරන්නේ. ඒකයි මගේ අදහස. තෙරුවන් සරණයි. මම දිලුක් මහත්තයාට කොහෙද මම හිතන්නේ ගාව යමුනේ. දල්වත මහත්මයා තිරුවන් සරණයි. තිරුවන් සරණයි හැම දිනටම. මම හිතනවා මේ ඇහෙනවා කියලා කියන දේ. ඇහෙනවා. හොඳට ඇහෙනවා. මිත මම හිතන්නේ ඉතා වැදගත් කාරණයක්, ඒ වගේම ඉතා ගැඹුරු කාරණයක් භාවනාවේදී අත්දැකින ඔබතුමා ඉදිරිපත් කරේ. ඉතින් මේක සෑහෙන විවරණය කරන තැන් තියෙනවා. ඩක්කේ තුරට සාකච්ඡා කරන්න පුළුවන් ගෘහෝ ස්වාමීන් වහන්සේලා තිබරණ කරන දේවල් තියෙනවා. මම කියනනම් මට මෙම ගොඩක් ගිහින් සාමාන්‍යයෙන් අපි දැන් ඔබතුමා සඳහන් කළා මේක මෙතනදී දෙකක් කියන එක පැහැදිලි වෙනවා. දිලුක් මහත්තයා අපිට ඇහෙන්නේ නැහැ නේ. දෙලු මහත්ත පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව ගියා. එතුමා යමක් බොහොම අවබෝධයෙන් කියන්න උත්සාහ කරනකොට මම හිතන්නේ ලයින් එක ඩ්‍රොප් වෙනවා එතුමාගේ. මොකද කලිනුත් ඒ වගේ ප්‍රශ්න තිබුණා. මේ මම හිතන්නේ ශාන්ති මහත්මියත් කමල් මහත්මියත් පස්සේ සම්බන්ධ වෙච්ච ඉඳ ප්‍රශ්නේ මතක් කරොත් හොඳයි දන්නේ. දිලුක් මහත්තයා සම්බන්ධ වෙනකම් මම ප්‍රශ්න මතක් කරොත්, භාවනාව කරන්න වාඩි වෙන කෙනෙක්ගේ හිත ඉතා කෙටි වේලාවකින් විවිධ අරමුණු කරා දුවන්න දුව සව ලයින් දිලුක් මහත්තයා ලයින් එක කට් වුණා නේද? මම වෙන ඩිවයිස් එකකින් එන්නම්. මම තව විනාඩියකින් දෙකකින් විතර තේරුම් ගන්න. හොඳයි හොඳයි. මම අනිත් එක්කෙනුට යන්නම් එහෙනම්. අනේ එන්න. හොඳයි. එතකොට මේ මම කිය මතක් කරේ ප්‍රශ්නේ. මම මේ හිත දුවන බව අපි දන්නවා වැටික වෙලාවකින්. ඉතින් ඒ දිවීම සිදු වෙන්නේ තමන්ගේ ඌණාවෙන්මයි ඒ තමන් එතන ඒ ගිහිල්ලා ඒ ඉන්න ඉඳීම සිදු වෙන්නේ කියන කාරණාව ද එහෙමද කියලා තමයි. එහෙමද නැතුව ඒක මේ ඔටෝමැටික් වෙන දෙයක්ද කියලා වගේ ප්‍රශ්න තමයි ඇහුවේ. ඉතින් ඒකට තමයි දැන් සේන මහත්තයා චන්ද්‍ර මහත්මයාත් අපිට විශේෂ ආකාරයක විවරණයක් ලබා දුන්නා. මම කැමතියි, මම හිතන්නේ මම කිව්වේ චිත්‍ර මහත්මියට යොමු වෙනවා කියලා. ඒ ආවේ කියලා මතක් වුණාම ඒවා හිතින් අල්ලගත්ත පුතේවල් නේද මේ ආවේ කියන එක. මොකද සම්බක් වෙලාවට දැන් අම්ම කෙනෙක් විදිහට මට කියන්න පුළුවන් භාවනාවට වාඩි වුණාම හිතේ දුවන වෙලාවට ළමයි ගැන එහෙම නැත්තම් කරන්න හිතේ වැඩක් ගැන එහෙම නැත්තම් මුළු ගුරු ගැන යාලේ ස්කෝලේ කියලා ඒ වගේ දේවල් ගැන දේවල් නෙන්නේ. අපි පංච නිවරණ කියලා කියන්නේ මේවට අපේ කියන්නේ අපේ මේ අහින් කණින් නාසයේ ඉවෙන් ගත්තු අරමුණු අපි එකතු කරගෙන ඉවෙන් අල්ලගත්තු දේවල් වලට තමයි මේ දුවන්නේ. ඉතින් මේක කැමැත්තක් අනුවත් සිද්ධ වෙනවා කියලා තමයි හිතෙන්නේ. මොකද ඔබතුමා ක්‍රමක භාවනාව පටන් ගත්ත හැටි භාවනාවේ ධර්ම දුරට යනකොට සත්‍ය වෙනයි කියලා හිතෙනවා. මුලදී පංච නීවරණයන්ට හේතු ඇත්තටම ඉන්ද්‍රිය අසංවරය කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒක පොඩ්ඩක් අපි මතක් කරගත්තොත් තමයි කියන මොනවද මේ මොනවද මේ යන්නේ කියලා. ඉතින් තියෙන බලගතු දැන් ඇත්තටම අපි දන්නවා අපි ඉති වැඩිපුර තියෙන්නේ මොනවද. එනම් කිසි කෙනෙකුගේ විදී ගාක් රාගය තියෙනවා නම් එවැනි කෙනෙකුට හිත දුවන්න පුළුවන් ඒ වගේ තවත් කෙනෙකුගේ කරුණාව මෛත්‍රිය තියෙන කෙනෙක් නම් ඒ වගේ දෙයකට යන්න ඉඩ තියෙනවා කියලා හිතනවා. මොනදී වුණත් මේක පංච නීවරණයන් කියන එක අපි තේරුම් ගන්න එක තමයි අපිට තියෙන්නේ කියලා තමයි දැනට තේරෙන්නේ. ඒකට ඇත්තටම ඉතින් අපි අර තේර මහත්ම කිව්වා වගේ ඒකවත් නැතුව සිද්ධ වෙන දෙයක් නෑ කියන එකත් ඉතින් අපි දකින්න ඕන කතාවක් තියෙනවා. ඒකවත් වෙනවා නම් ඒක ඉතින් අර උපාදානෙම තමයි අල්ලගත්ත ප්‍රියවටම තමයි නැත්තම් අපිට පිණිස හැමදේමත් අපේ ඔළුවට එන්නේ ඇයිද හැමදේමත් අපිට මේ හිතට එන්නේ එන ඉස්වාම හිතේ අල්ලගත්තපු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒව තමයි ඒ වෙලාවට අපේ හිතුවල නැවත සොයන්න කියලා තමයි තේරෙන්නේ. ඒක අර උපාදානය නිසාමයි කියන වගේ තමයි තේරුම් අරන් තියෙන්නේ. තේරුම් නැයි තේරුවන් සරණයි ජයන්ත මහත්මය. තේරුවන් සරණයි කියන මොකටද තේරුවන් සරණයි දහවස්ත මහත්මය. මං ඉස්සන්නේත් මුගල් දොරටට ප්‍රසංග වෙනවා අනිත් අය කියපු කරුණු වලට. තවදයක් තමයි අපිට යමකින් අයින් වෙන්න රඟින් කියන්නේ අපි භාවනා ආරම්භුණක් ආනාපාන සතිය වෙන්න පුළුවන් සක්මන වෙන්න පුළුවන් ඒ වගේ භාවනා ආරම්භණකින් අපේ හිත දුවන්නේ ඒ අරමුණේ තියෙන අපිට යම් කිසි අකමැති ගතියක්. ඒ කියන්නේ ඒකට කැමති නැති ගතියක් ඉන්න සමයේ ඒ අරමුණේ බැහැරට සිත දුවන. ඉතින් ඒකට අපි කියනවා මේ එක විශේෂයෙන්ම මේ අර නීවරණ ධර්ම ඒ වගේම අපි අධික කුසලයට ඇති අකමැත්ත. අරසිය කියන එක. ඇත්තටම වීර්ය ගැන කතා කරනකොට ඒ වීර්ය මධිකම තමයි ඒ කියන්නේ ඇත්තටම කුසල ධර්මයන්ගේ අපි ගත්ත සම්මා වායාමයේ කියන්නේ ලෞකික වශයෙන් නොතින අඩුකම හින්දා තමයි අපිට වෙන්නේ වීර්ය මධිකම. අපි ඉතල කරනවා කියනවටත් වඩා අපේ තියෙන ඒ ධර්මතා නිසා නීවරණ ධර්මතා ඒ වගේ මාර්ගී වගේ තියෙන ඒ ධර්මතා හේතු කරගෙන අපේ සිතට එක එක අරමුණු වෙනවා අපේ හිතේ හැටියට. ඒකොටේ අරමුණු නිසා අපිට සිතුවිලි හටගෙන ඒ ඔස්සේ දිගටම යනවා. ටිකක් වෙලා ගියාට පස්සේ මතක් වෙනවා මම වාඩි වුණේ භාවනා කරන්නයි නැත්නම් අපි සක්මන් කරනවා නම් කකුල් යටිපතුල් දෙක පිට තියා ගන්නයි. නමුත් ඒකෙන් පිට යනවා කියන දැනෙනවා. ඉතින් දැනෙනාම යම් කිසි විදිහකින් මනස නුපුහුණු නම් මානසික ඒක හරි නොදන්නවා නම් අපිට ඒ ගැන කුකුස කුකුච්චෙකුත් ඇති වෙනවා. කනගාටුකුත් ඇති වෙනවා. මම කාලේ නාස්ති කරා කියන. ඉතින් එතන දිත්‍යර හිතේ ඇති අවබෝධ කරගන්න එක හොඳ අවස්ථාවක් වෙනවා. ඒක වෙන්නෙම අර මූලික කර්මස්ථානයේ තියෙන අකමැත්තත් ඒ වගේම වීර්යය මධිකමත් ඒ කෙරෙහි හිත යොමු කරන්න අනිත් එක තමයි මේ අර අධි කුසලයේ තියෙන අකමැත්ත. සමහරවල් මටම වෙලා තියෙනවා මම පරයන්කේ ඉඳගෙන භාවනා කරනකොට මට දාන ගැන සිහි වෙනවා. උදව් කර යුතු දැන් ගැන සිහි වෙනවා. ඉතින් ඒවා සිහි වෙන්නේ තර ඒවත් කුසල කර්ම තමයි. නමුත් අර අධි කුසලේ භාවනාව කියන අධි කුසලේට යම් කිසි අකමැත්තක් තියෙනවා. ඒ අකමැත්ත හේතු කරගෙන තමයි ඒ විදිහට හිත එහෙම කියන්නේ උද්දච්ච කියන එක විශේෂයෙන් බලපාන. ඒ ටික තමයි තියෙන මේලවත් මාත්‍ය අපි බං පද්මසි මහත්මයාත් ඔබතුමාත් යම් විස්සක් අච්චා වුණා කිව්වා. ඒවත් කරුණු මත කරලා දෙන්න අපි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නෑ අපි මේව ගැන කතා කරන්නේ නෑ. මේක මේ දැන් මේ අහම් සාකච්ඡා මතක් මේ සාකච්ඡා කරන්න නෙමෙයි හිටියේ. මේ මං කිව්වේ එතකොට මේක මේ දැන් මතුකට ප්‍රශ්නයක් මම දැන් හිතට ඇවිල්ලා. පස්මි මතත් එක මේව ගැන කතා කරන්නේ නැහැ. මේ ඔව් පස්මි මතත් ඔබතුමාට වෙන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඇත්තෙම අර ඉස්සලා දිලුක් මතත් ගියාගෙන ආවා වගේම මේක ඉතා බැරෑරුම් මොිතා වැදගත් මතුකාවක්. ඒුම් ගත යුතුම් කාරණාවක් වශයෙන් තමයි සලකන්න පුළුවන්. අනිතක හැබැයි මේ වෙනුවෙන් මට දැනට තේරෙන තරමට කියවෙන්න ඕනේ හැම ප්‍රශ්නක්ම වගේ මේ කලින් කතා කරපු ඔක්කොම ලයෙන් තැනින් තැන කියවුණා. ඇත්තටම අපිට පෙළ ගැස්ස ගන්න තමයි වඩාම සුදුසු කියන්නේ. මොකද මොකද මේකෙන් අපිට මූලිකවම දැනගන්නේ අපි ප්‍රායෝගික අවස්ථාවක් ගැන විශ්ලේෂණය කරන්න තේරුම් කරගන්න උත්සාහ කරාට ඇත්තටම අපිට මේ තේරුම් ගන්න මේකෙන් තේරුම් යන්නේ අපි සිතේ ස්වභාවය මොකක්ද කියන එක. අපි එක පරයයන් වලින් ඉගෙන ගන්න චිත්ත වීති සංකල්පෙන් ඒකේ අපි ධර්මයෙන් විවිධ විදියට මේ හිත ගැන එහෙමත් නැත්නම් අපි චිත්තානුපස්සනාවට ගිහිල්ලා කොහොමද මේ සිත් ගැන අවබෝධයක් ලබා ගන්න අපි විවිධාකාර උත්සාහ දරලා තියෙනවා. නමුත් මෙතන කරන්නේ මේ ප්‍රශ්නය තුලින් අපි ගිනාවෙත් එතන තමයි. මේක අපි එකතු කරගෙන තියෙන විවිධ දැනුම් සම්භාරයක් අපි එක එක්කෙනාගේ ප්‍රායෝගිකව අපි අත්දැකලා තියෙන දේවල් ප්‍රව කරගත්තොත් මෙතන මොකද ඇත්තෙන්ම සිද්ධ වෙන්නේ කියලා හිතන්න අපිට හොඳ අවස්ථාවක් වෙනවා. කියන්නේ මේක විශ්ලේෂණය කරලා බලා ගන්න. ඒ කියන්නේ ඇත්තටම අපිට බලනකොට මේ හිතක් උපදින්නේ අපි ඉගෙනගෙන තියෙන අපි තේරුම් ගන්න තියෙනවා කියලා විශ්වාස කරනවා අපි ඔක්කොම. මේ හිතක් උපදින්නේ අරමුණක් ඉදිරියේමයි. අරමුණක් ඇති තැනමයි හිතක් උපදින්නේ. තම තිස්සෙම මේ හිතකට අරමුණක් ලබා දෙන්නේ අපි තවිදකින් කියන. ඒකට අරමුණක් ලබා දෙන්නේ සතිය සිහියෙන් කියලා. නමුත් අපි වෙනත් පැත්තකින් ගණන ගන්නවා මේ සිහිය කියන එක සිතු විලි වලටයි අයිති වෙන්නේ සිතේ ගතිගුණ වලටයි අයිති වෙන්නේ. එහෙනම් සිතු විලි ඇති වෙන්නේ සිතක් උපදිනාම සිතක් සමගම සිතු විලි උපදිනා කියලා. මේක අපිට උගන්වනකොට ඉගෙන ගන්න පහසුට සිතක් සමග සිතු විලි උපදිනා කියනකොට ඒක නිකන් පිටිපස්සෙන් එන කොටසක් වගේ කිව්වට මේ ඔක්කොම එකටමයි වෙන්නේ. සිත උපදින්නේ සිතු විලි සමගමයි. මේක එකක්වත් ඉදිරියෙන්නේ නැහැ. නමුත් මේ සිත කුමක් යමක් ආරම්භය සිතක් ඇති වෙනවා දැනගන්න ස්වභාවයක් ඇති වෙනවා කියනකොට ඒ යමක් ආරම්භය යොමු කිරීම කරන්නේ මෙන්න මේ සිතිවිලි කියන ගුණාංගය. සිතිවිලියේ තියෙන සිහිය කියන ගුණාංගය. මේ සිහිය කියන චෛතසිකය තමයි එතකොට අපිට සිතට ඩිරෙක්ෂන් එකක්. මෙන්න මේක ආරම්භය දැන ගැනීමක් ඇති කරගන්න කියන යොමුව කරන්නේ. එතකොට මෙන්න මේ සිහිය කියන එක තමයි එතකොට අපිට එක තැනක එක අරමුණක එක දිශාවක එක දෙයක් කෙරෙහි සිත විද්‍යාත්මක පිළිවිෂයෙන් උපදන්න නම් මේ සිහිය කියන එක ඒ නොන සෙලවෙන්නේ නැතුව විවිධ අරමුණු ඉදිරිපත් නොකර සිටිය යුතුයි. ඒකයි අපි මේ භාවනා කරනකොට සිහිය පිහිටවා ගන්න උත්සාහ කරනවා කියන්නේ. දැන් මේ පිහිටවා ගැනීම අඛණ්ඩව තියෙන්නේ කැඩෙනවා කියන්නේ මේ සිහිය වෙනත් කාරණාවලට පයින්නවා කියන එකනේ අපිට පෙන්වලා තියෙන්නේ. මේ සිහිය එකක රඳව ගන්න බැහැ කියන්නේ. එතකොට අර මීට කලින් කතා කරපු නෝන් ලමත්ලා කිව්වා වගේ එහෙමනම් සිහිය වෙනස් වෙන්න එතන අපේ උත්සාහයේ වීර්යයේ අඩුපාඩුවක් පුරුල් වීමක් සිද්ධ වෙන බව පේනවා. නමුත් කුමක් හේතුවෙන්ද මේ හැම දෙයකටම හේතුවක් අපි වගේ හේතුවකුත් තියෙනවා. අර ජයන්ත මහත්තයෙන් කියුණා වගේ ඒ කියන්නේ අපේ තියෙන අරතිය රතිය ඒ කියන්නේ කැමැත්ත අකමැත්ත කියන කාරණා. ඉතින්වත් නැත්තම් තවත් පැත්තකින් ගත්තොත් අපි පෙර පුරුදු කර පෙර අත්දැකීම් ලැබපු පෙර කැමැති අකමැති වුණු දේවල් ඒවා හේතුන් තමයි සිහිය අපේ වීර්යය මධිකම නිසා ඒ අපි පෙර කැමැති අකමැති වුණු කාරණා වෙත ඊළඟ සිත උපදවීම වෙනස් කරලා යොමු කරනවා. මෙන්න මේ කාරණාව ටිකේ තමයි එතන හේතුවකුත් තියෙනවා වීර්යයේ මධිකමකුත් තියෙනවා එතකොට රතිය ගැන ගැටලුවකුත් තියෙනවා. මේ කාරණා ටිකම අපි තේරුම් ගන්න ඕනේ. මේ ටික ඔක්කොම මේ ටික හොඳට පැහැදිලි කරගන්නකොට අපිට හිත ගැන තම තමන්ගේම ඥානයක් ඇති වෙන්න වෙනවා. මේක ඉතා ගැඹුරු ඉතා තියුණු සියුම් ඉතා වටිනා වූ අවස්ථාවක් කියලා තමයි මට නම් තේරෙන්නේ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි පදම් සුමාත්‍යා බොහොම බොහොම පිං. මම හිතන්නේ පදම් සුමාත්‍යා මේ මතු කරපු ආලෝකය සමග මට පුළුවන් මම හිතන්නේ දිල්රුක් මහත්මයාට යොමු වෙන්න. දිල්රුක් මහත්මයා අපිට කියන්න ඉස්සලා අදුපු කාරණා වලට නැවත යොමු වෙමු. මෙතනට තිරුවන් සරණ සමාවෙන්න මට තාක්ෂණික ගැටලුවක් තිබුණා. මම හිතන්නේ සඳහන් කරන සාකරපු වූ කරුණු මම හිතන්නේ චිත්‍ර මහත්මිය කියන මට භාගිට වගේ ඇහුනේ අන්තිම කොටස මම පද්මසිරි මහත්මයාම ජයන්ත මහත්මයාටදී සෑම දෙනාම විස්තර කරා. ඉතින් මම කියන්න උත්සාහ කළේ ඇත්තටම මෙතනදී එකක් තමයි මේක දැනගන්න පුළුවන් භවනා කරන කෙනාටම විතරයි. ඉතින් ඒ කියන්නේ තමුන්ට කොහොමද මේක මගේ උත්සාහයෙන් යනවාද එහෙම නැත්නම් මේක උත්සාහයක් නැතුව වෙනවද කියන මගේ වචන කොහොම වුණත් ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් අපි දන්නවා එකක් තේරුම් ගන්න ඕන මේ දැන් අපේ මේ අර සේන මහත්මයා කිව්වා වගේ මේ ඉන්ද්‍රියන් මේ අපි සවිඥානික කයක් එක ඉන්නකොට මේ තියෙන දේවල් ඒවා අපි ඇස තියෙන දැන් උදාහරණයක් වශයෙන් මම මෙතන කතා කරනකොට ඔබතුමාලා මේකට කණයෝ මං ඉන්නකොට ඒක ඇහෙන එක නතර කරන්න පුළුවන් කමන්නේ. ඒක කියනවා ඒක ඒක ස්පර්ශය සිද්ධ වෙනවා. නමුත් ඊට එහා යන්නේ කොහොමද වෙන්නේ? ඊටත් එහා යන්නේ මේක තේරුම් අරගෙන මේකෙන් ගොඩනගා ගන්නව කොහොමද වෙන්නේ? ඒක ටිකක් එහාට ගිය කාරණයක්. මම හිතන්නේ එතෙන්දී අපිට ඔය මඤ්ඤණා එතකොට උපදි කියන සංකල්ප මම හිතන්නේ උපකාර වෙනවා අපිව ධර්මයේ ඉගෙනගෙන තියෙන ඒවා ඒක කොහොමද බිල්ඩ් අප් වෙන්නේ කියන එක. ඉතින් අපි දන්නවා මේ දැන් අපි ඔය භාවනාවකට වාඩි වෙනකොට අපි වාඩි වෙන්නේ අපි උපදි කියලා අපි හදාගෙන තියෙන ප්ලැට්ෆෝම් එකේ මං කවුද කියන එක දෙක තියෙන. පාදාන කරගත් ඔක්කොම ටිකක් එකතු කරගත් ප්ලැට්ෆෝම් එකේ තමයි වාඩි වෙන්නේ. ඉතින් එහෙම වාඩි වෙච්ච තැනකදී දැන් අපි ඔබතුමා මුලින් සඳහන් කළා වගේ අපි යම් කිසි මූල කර්මස්ථානයකට හිත යොමු කරගෙන ඉන්න පුළුවන් නම් ඊට පස්සේ සිත දුවනවා නම් අර චිත්‍රා මහත්මිය වතනි කිව්වාගේ අපි වාඩි වෙන්න හේතු වෙන්නේ අපේ මේ තියෙන නිවනට ආවරණය කරන කර්ම ටිකක් අඩු කරගන්නනේ. මේ නිවරණයන්කින් විදිලා මේ හිත නැත්තම් අපිට සත්‍ය දකින්න අමාරුයි. ඉතින් එහෙම වෙලාවකදී අපිට තේරුම් ගන්න ඕනේ මේ අපිට එන නිවරණ අපිට මේ මොකද්ද මේ එන දේ කියලා. එතකොට අර අපිට එන සිතිවිලි දැන් සිතත් අර වගේ ඉන්ද්‍රියක් නිසා සිතිවිලි එන එකත් ඒක තුළින් එන විතක්ක විචාර මඤ්ඤණා තුළින් අපි ඒ තුර දුවනවද කියන එක තේරෙන්න ඕන. ඉතින් මේක ඉතාල මේක තමයි පරීක්ෂණය ඇත්තටම කියන භාවනාව. ඉතින් ඒකත් ඇත්තයි. ඒ වගේ වෙලාවකදී නිතරම මූල කර්මස්ථානයේ නැවත හිත ගැනීම වැදගත්. ඒ වගේම සතිය පවත්වා ගැනීම. තවත් උතන කාරණයක් එනවා අපි භාවනා කරගෙන යනකොට මම හිතන්නේ මේ බොහෝ කල්‍යාණ මිත්‍රෙන් දෙයක් දන්න වැඩි එක අවස්ථාවක් එනවා මේක නිකන් ඕපන් අප් වෙන්න ඕන වෙලාවක්. අර මූල කර්මස්ථානීය ඕපන් වෙන වෙලාවක් එනවා. ඒක අර මම හිතන්නේ ඒක මේ ධ්‍යානවලට කලින් ඔය කනික සමාධි කියන තත්ත්වයේ මම දන්නේ මම නම් වශයෙන් නම් මම මේ දන්නේ ඒක මේ සමහර අය චොයිස් ලෙස් අවයන කියලා ඒ බටීර භාවනා කරන අය වගේ සංහන් කරන අය වගේ අවස්ථාවක් තනදී අපි ඕපන් අප් වෙනවා අපි සතිය එන ඕන එකකට අපි සතිමත් වෙන එක කමක් නැහැ එන්න දෙන්න මේ මම දන්නවා මෙයා එන්නේ මෙයා ඇවිල්ලා මෙයා යනවා එතකොට මගේ සම්බන්ධයක් නැහැ ඒකට එතකොට මම අර උපදි ප්ලැට්ෆෝම් එකකින් අයින් වෙලා ඉන්නේ ටිකක් එතකොට මට අර හයි වෙච්ච තියලා තියෙන දේවල් අර කලින් ගැට ගහලා තිබිච්ච එච්චර ඒවට කරදර කරන්නේ නැහැ එතකොට මට පුළුවනි පැත්ත කළා බලන්න මේක එන්නේ මොකද ඔයා එන්න යනවා අන්න ඒ වගේ එහෙම ඕපන් වෙන වෙලාවක් එනවා මොකද මූල කර්මස්ථානින් ඉබතට ඔබට ගිය ඒක මම හිතන්නේ සෑහෙන වැදගත් විදර්ශනාවේදී ඉතින් ඒක තව තත්ත්වයක් ඉතින් එතනදී සමහරට හිතන්න පුළුවන් මේක මේ කන්ට්‍රෝල් එකක් නෑ පිටින් එනේනවා වගේ කියලා ඉතින් එහෙමත් තියෙනවා ඉතින් අන්න ඒ වගේ ඒක මම හිතන්නේ බොහෝ විස්තර කරලා තියෙන කාරණයක් මම හිතන්නේ බොහෝ බහනාගුණවලු වහනවා මේ වගේ සබ්ජෙක් සඳහන් කළාම ඕවා තමුන් ඇතුලෙන් එනවා වගේ කියලා තියෙන නැත්නම් පිටින් එනවා වගේ කියලා ඉතින් යනවා බොහෝ වෙලාවට එන උපදෙස් නැස් වෙනවා ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තමයි කියන තින් දලුවත් තමයි තෙරුවන් සරණයි සාදු සාදු සාදු පදුසි මහත්තයා අපි අර මුලින්ම මම කිව්වට අපි මේ කතා කරන දේවල් වල හරයක් නැද්ද කියලා මම මේ අහපු දේවල් වලටම උත්තර අද සාකච්ඡාවේ තුලත් තියෙනවා කියලා හිතනවා මගේ මේ සාකච්ඡාවේ මුලින්ම ජයන්තම පද්මසි මහත්තයා කිකීටි මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්වත් නැතුව අපි නිකන් කතා කරන එක තේරුම්න්නේ නැහැ කියලා වගේ අර්ථයක්. නමුත් ඒකට පිළිතුර අද සාකච්ඡා තුලමත් තියෙනවා කියලා හිතනවා කොතරම් වැදගත් කොතරම් වටිනා දේවල් කියුණාද අපි කල්යන් මිත්‍රත් තුලින් මේ සැලසුම් නොකළ ප්‍රශ්නයක් අහලත් කියලා. මේ ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නේ මම ඇහුවේ මම මේ ඊයේ පෙරේදාරි මම අහපු දේශනාවක ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ සාකච්ඡාව ආරම්භයේදීම භාවනාවට පෙර මතු කරා ඒ කාරණාව භාවනාවට වාඩි වෙන කට්ටියට පොඩ්ඩක් භාවනා කරලා නැවත භාවනාවෙන් එළියට කැඳවලා මේ ඒ තමන්ගේ අත්දැකීම මෙහෙමද මේ ඒ හිත විසිරුනේ ගැන ඒ පිළිබඳව අවධානය යොමු කරන්න එතනදී මේ තමන්ගේ කැමැත්තක් ඇතුව දෙදී උනේ කියන දේ ඒක මොකද මම හිතනවා හිතනවා ඒක සාමාන්‍ය ප්‍රශ්නයක් කියලා. මොකද අපි කවුරුත් බොහෝ විට කියන්නේ ආරම්භ වශයෙන් මේ තමන්ගේ හිත දුවනවා ඒක තමන් ඒක ඉබේ වෙන දෙයක් ඒ කියන්නේ තමන් ආවේ භාවනා කරන්නේ තමන් ගුණාවෙන් නෙමෙයි හිත දුවන්නේ හිත දිව්‍ය තමන් ගුණාවෙන් නෙමෙයි තමන් හිත දුවලා එතන හිටියේ තමන් ගුණාවෙන් නෙමෙයි කියන දේ නේ ඕනම කෙනෙක් කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය වගේ පේන උත්තරේ මොකද ආවේ භාවනා කරන්න නේ හිත දුවන්නේ නෙවෙයි ගෙවල් ගැන හිතේ තියෙන්නේ නෙවෙයි. නමුත් එහෙම වෙනවා. නමුත් උන්වහන්සේ කිව්වේ භාවනාව තුළින්ම තමන්ට ඒක දකින්න පුළුවන් ඒ තමන් ඒ ගිහිල්ලා ඒ හිටියේ ඒ තමන්ගේ උමනාවෙන් කියලා. ඒකට තමන්ගේ උමනාවක් කැමැත්තක් ඡන්දයක් තිබිලා තමයි එතන තමන් ඒ හිටියේ කියන කාරණාව තමයි කිව්වේ. ඉතින් ඒක පොඩ්ඩක් හරියට තේරුම් ගන්න තමයි මම මේ ප්‍රශ්නේ යොමු කරේ. ඒක එහෙමද කියලා මම හිතන්නේ කල්යාණ මිතු මිත්‍රයන් විවිධ විදිහට කිව්වේ ඒක ඒකට එකඟ වෙන්න පුළුවන් කියලා දෙයි කියලායි මට තේරුනේ. මම වැරදි නම් නිවැරදි කරන්න මොකද කවුරුත් කෙලිම උත්තර දුන්නේ නැහැ යස් නෝ කියලා. ඉතින් නමුතර කියපු දේවල් වලින් මට තේරුනේ හැමෝම කිව් දේවල්ෙන් තේරුනේ ඔව් අපි භාවනාවකට වාඩි වෙන භාවනාවට එන්නේ නීවරණ ඉවත් කරගන්න මේ නීවරණ ඉවත් කරගැනීමේ කාර්යයට උපකාරයක් එහෙම නැත්නම් කුසලතාවයක් ඇති කරගන්නයි අපි භාවනාවකට එන්නේ වාඩි වෙන්නේ. ඉතින් ඒක ඒ භාවනාවේ මුල වාඩි වෙලා මුල තත්පර ගාන එහෙම නැත්නම් මුල විනාඩිය වෙන්න පුළුවන්. ඔව් අපි ප්‍රධාන මූල කර්මස්ථානයේ හිත තියාගෙන එහෙම නැත්නම් නාසිකාග්‍රහ හිත තියාගෙන ඉන්නවා. රේකී වශයෙන් ඒ අවස්ථාව තියෙනවා කියලා අපි හිතමු. ඊට පස්සේ මෙන්න හිත දුවලා දන්නේම නැතුව. ඒතර මේ දුවලා දන්නේම නැතුව වෙන්නේ කොහොමද කියලා ඒක අවධානයෙන් හිතලා බලනකොට ඔයගොල්ලෝ දැන් කියලා කිව් විදිහට අපි තේරුම් ගන්නේ එහෙමනම් ඒ කාර්යය තුළ සිදුවලා තියෙන්නෙම දැන් තමන්ගේ වුණාවකින් තමයි ඒක වෙලා තියෙන්නේ. අපිට පිළිගත්තේ නැතුණාට වුණාවකින් කියලා කියන්නේ මේ මම මේ ටික ඔන්න මගෙන් මම මේ කියන්න හදන්නේ මට සමා වෙලා මව නිරුද්ධ කරන්න. දැන් අපි දන්නවා මේ ඇහැට රූපයක් සම්බන්ධ කරගෙන තමයි අපි ඇහැ ඔස්සේ සිතුවිලි හදාගෙන යන්නේ. කනට ශබ්දයක් වටනම තමයි ඒ කන ඔස්සේ සිතුවිලි හදාගෙන යන්නේ. නාසයට ගන්ධයක් අහුනාම නේද? දිවට රසක් වටනම කායට පොට්ටබ්බේ ඒ ආකාරයට තමයි එහෙම ගැටුනම තමයි අපි ඒ ඔස්සේ සිතුවිලි හදාගෙන යන්නේ. ඒ වගේම මේ මනසට ධර්මයක් ධම්ම කියන ඒ ගැටුනම තමයි මේ ඒ ඔස්සේ සිතුවිලි හදාගෙන යන්නේ. එතකොට එහෙමනම් මේ ආරම්මණය පද්මසභාත්‍ය දිගින් දිගට කිව්ව ආරම්මණයක් ධම්ම ආරම්මණයක් හිතට ලැබුණොත් දැන් අපි භවනාට වාඩිලා ඉන්නවා අපි ආරම්මණේ තියෙන්නේ නාසිකාග්‍රේ. එහෙම නැත්නම් අපි අවධානයේ සව උනන්දු තින් එතන ඒ සඳහා අපි සතිය පවතිනවා. නමුත් අර පද්ජන්ත මහත්තයා කිව්වා වගේ එතන කිසියම් මො එතන තියෙන අඩුපාඩුවක් එහෙම නැත්නම් ලුහුඬු බවක් අඩු බවක් හිදසක්කින් හින්දා වෙනත් ධම්මයක් මනසට ආරම්මණය හැටියට ලැබුණු සැනින් එතෙන්ට අපි දුවනවා. එතන ඉඳන් අපි හිත පවත්ින්නේ තත්පර ගණනක් හෝ විනාඩි ගණනක් හෝ විනාඩි 4ක් 5ක් හෝ කාලයක් එළියේ හිත පවතින්නේ දුවදුව අපි දැනුවත්ව නොදැනුවත්ව එතන තියෙන ඒ අපි උනන්දුවෙන් අපි උමනාවෙන් අපේ ඡන්දෙන් කියන අදහස තමයි ඒ ස්වාමීන් වහන්සේ දේශනාව තුළ කියවුනේ. එතකොට අපි ඒ දේ හැබැයි දකින්නේ නැහැ. නමුත් ඒ දේ දකින්නත් සියුම් මනසක් තියෙන්න ඕනේ කියලා කියන්නේ. එතකොට ඒ සතියෙන් හිත විසිරලා හිටියේ ඒ කොටසෙත් මේ හිටිය අපි තියෙන කිසියම් කැමැත්තක් නිසා කියන දේ වගේ දෙයක් කිව්වේ. ඉතින් මේ ඒක දැන් ඔය වගේ කියපු දේ තුළින් මම ඒ විදිහට මේ තීරුම් ගත්තම හරි වගේද කියලා මම නැවතත් ජයන්ත මහත්තයට යොමු වෙලා අහන්න. ජයන්ත මහත්තයා මේ ආනාපාන සතිය කියන්නේ බොහොම උදාසීන අරමුණක් නේ. ඒ උදාසීන අරමුණට වඩා කැමති වෙන අරමුණු කියන අපේ මනසට එනවා. මනසට එන්නේ අපේ තියෙන ක්ලේශ ධර්ම. ඒ ක්ලේශ ධර්ම නිසා ඒ ක්ලේශ ධර්ම ගැන හිතනවා මිස මම ඒක ගැන හිතනවා නේ. ඒ ක්ලේශ ධර්මයෙන් මතු වෙනාම යනවා ඒ සිත් පරම්පරාවේ ඉඳ වෙලා ඒ ඔස්සේ යෑම. ඔව් දැන් ජයන්තමහත්තයා අපි මෙතන පොඩි කතාවක් වගේ යන් එනම් මම අද කිව්ව අර ලොකු ධර්ම දේශනා සාකච්ඡාවක් නෙවෙන්න නිසා කතාවක් වගේ පොඩ්ඩක් යමු. මේ ජෝ ඇන් කාන්ති ස්කයිප් එක පොඩ්ඩක් ස්කයිප් එක මියුට් කරගන්න. හොඳයි මේ ජයන්තමහත්තයා ඔය දැන් ඔබතුමා කියන කාරිය කියන අපි අර වාඩුණානේ මම කලින් කියවුවා වගේ මොකක් හරි හේතුකින් අපි දැන් හිත දුවනෝනේ. ඒ දුවන්නේ කිසියම් ආරම්භණයක් ඔස්සේනේ. ඒක පටන් ගැනීම මුල් ක්ෂණේ පටන් ගන්නනේ. හරි ඒ පටන් ගත්තට පස්සේ ගැන ටික හිතුවොත් එහෙම පස්සේ දැන් විනාඩි 5ක් විතර හිටියා කියලා ඉතින් දන්නේම නැහැ. අපි දැන් කියන්නේ නම් දන්නේම නැහැ. එළියේ හිත හිතුවා දන්නෙත් නැහැ විනාඩි 5ක් හිත එතන හිටියා කියලා. ඒනම් දන්නෙත් නැහැ කියනවනම් ඒක අපි දන්නේ ඒක ඉබේ වෙච්ච වැඩක් වගේ අර්ථයක් නේ තියෙන්නේ. නමුත් මේ කියන්න හදන්නේ නැහැ ඒක ඉබේ වෙච්ච දෙයක් නෙමෙයි. ඔබ නොදපු බව ඒක ඔබ තමන්ගේ උමනායෙන් ඒක වෙච්ච බව නොදන්නකම තමයි තියෙන්නේ. අර ඒ ඒ ඒ ඒ ශනේන්ෂනේ ඇති වෙන මේ චිත්ත සහ චිත්ත චෛතසිකයන්නේ ඇති කරගෙන එතන තමන් ගැවසුනේ විනාඩි 5ක්ම ඔය භාවනාවේදී කැලේ ගිහිල්ලා කඩේ ගිහිල්ලා කියලා අපි කියන්නේ. ඒ කඩේ ගිහිල්ලා හිටියේම භාවනා කරන අතරතුර තමන්ගේ එතන මේ ඒ ඒ කටයුත්ත සඳහා ඡන්දයක් ඕනාවක් කැමැත්තක් තිබිච්ච නිසා නමුත් ඒක තමන් දැක්කේ නෑ විනාඩි 5. ඒ විනාඩි 5 අපි සයින් මහත්තයා කිව්වා වගේ හේතුවක් රහිතුනේ නෙමෙයි ඒ විනාඩි 5 ඵලයන් නැතුනේ ඵලයක් නේ මේ ඇතුවිච්ච සිත්යන්. ඒකට හේතුවක් හැටියට ඡන්දයක් තිබ්බාමද කියන කතාව වගේ දෙයක්. ඒක මම අර මේ ඒ කියන්නේ තමන් හිතලා හිටියා නෙමෙයි. මොකද ඒක හිතලා ඒ කියන්නේ අපි සාමාන්‍ය වචනෙන් කියන හිතලා හිටියා කියන අර්ථයේ ඔබතුමා කිව්වේ ඒක ඒක නම් හරි හිතලා නෙමෙයි අපි හිතලා භාවනා කරන්න යාවේ ඒකට නෙමෙයි යාවේ. නමුත් ඒ චිත්තයන් හිතලා කියන වැඩේට අපි චිත්තයන් ඇතිවීම චිත්තයන් ඇති වුණානේ. ඒ චිත්තයන් ඇතිවීම උනේම ඒ සඳහා ඡන්දේ නම් වූ හේතුවක් තියෙන නිසා. ඡන්දේ කියලා කියන්නේ වීරයක්. ඒ කියන්නේ ඒ සඳහා ඡන්දේ නම් වූ හේතුවක් එතන තිබිච්ච නිසාමයි වගේ අර්ථයක් තමයි ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනාව කියවන්නේ. මම ඒක මේ පැහැදිලි කරගන්න හදනවා පමණයි. මොදි මම මේ මගේ අදහස. හරි. සර්වස්තමහත් එතන මෙහිමයි. දැන් අපි පဋාණී කර ගන්නකොට අපි දන්නවනේ අධිපතිපත්ති කියලා තියෙනවා. අධිපතිපත්ති තියෙනකොට එකක් තමයි ආරාම්මන අධිපතිපත්ති. ඒක සහජාත අධිපතිපත්ති. සහජාත අධිපතිපත්තිදී අපි කතා කරනවා ඡන්ද චිත්ත විරිය මීමාංසා කියන හතර. ඒකට මීමාංසා කියන්නේ ප්‍රඥාව. ඒකට දැන් කැවේ යන වෙලාවක ප්‍රඥාව බලපාන්නේ. නමුත් අර ඡන්ද චිත්ත විරිය කියන තුනේ එකක් අධිපති වෙන්න පුළුවන්. ඒකෝර ඒ අධිපති වුණාම අපේ අර කැලේ යන හිතට හොඳ හයියක් දෙනවා. ඒකෝර තවදුරටත් ඒක ඒ කැලේම යන්න අපිට දැන් ඡන්දේ කියන කැමැත්ත. ඒ කියන්නේ ඒ අරමුණු පිළිබඳව යම් කිසි කැමැත්තක් ඇතිලා ඡන්දයක් ඇතිලා. ඒ ඡන්දේ නිසාම අකුසල පැත්තෙන් අපේ සිත ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ පැත්තේ විරියක් වැඩ. සිතක් චිත්තයක් බලවත් වෙනවා. විරියක් බලවත් වෙනවා. ඒ අකුසල් දේවල් ගැන හිතන්න ලොකු වීර්යයක් ඇතුව අපි අකුසල් දේවල් ගැන හිතෙන්න ඉඩ ඒ කරුණ ටික මත වෙලා අපි මේ පැත්තට මනස මේ පැත්තට ඇදගෙන යන සත්‍යය ඇදෙන්න පුළුවන් එක ධර්මානුකූලයි. සද්ද තිරුවන් සරණයි. හොඳයි අපි නැවත චිත්‍ර මහත්මිය නමමු චිත්‍ර මහත්මිය. ඔව් දැන් අපිට එහෙමනම් අපිට මේ විදිහට ඒ කාරණාව දැනට අපි තේරුම් ගත්තා කියලා හිතමු. ඒක එහෙමනම් අපිට ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේ සමග ගැටුමක් නැහැ කියලා මම හිතනවා. ඒක හොඳයි. එතකොට එහෙමනම් අර මේ මුළු ක්‍රියාදාමයටම ප්‍රධාන වෙන්නේ සතියනේ මුල් වෙලා තියෙන්නේ නේද? සතියෙන් අපි තථාගත දේශනාව දන්න විදිහ සතිය නිසාම තමයි අපිට මේ සතිය තමයි බොජ්ජංග ධර්ම වලින් පවා අපිට මුල් කරගන්න වෙන්නේ. එතකොට අපි මේ හොඳ සතියක් පවත්වාගෙන තමයි භාවනාවට වාඩි උනේ. අපි ආරම්භණයක් අරගෙන ආනාපානයේ ආරම්භය හිතේ අරගෙන භාවනා කරන්න වාඩි උනේ හොඳ සතියෙන්. නමුත් ඒ සතියේ කිසියම් හිඩසක් ඇතිවෙච්ච ක්ෂණයෙන් තමයි අර මේ අනවශ්‍යයි කියලා අපි හිතන් ඒ අවස්ථාවට අනවශ්‍ය වූ ධම්මාරම්මණය ආවේ. ඒ ධම්මාරම්මණය දුව වෙන්න පුළුවන්, වක්සා වෙන්න පුළුවන්, නිවසක් වෙන්න පුළුවන්, ඕනම දෙයක් නේද? කවුරු හරි කියපු දෙයක්. ඒ මොකක් හරි ධම්මාරම්මණයක් ආවා, එළියට ආවා. ඒ වෙලේ එක හිතලා එළියට ගත්තා කියලා මම කියන්නේ නැහැ. ඒ ධම්මාරම්මණය මතු වුණා. එතකොට එහෙමනම් මෙතෙන්දි මේ අර ඒ සතිය නම් වූ බිත්තියේ තිබිච්ච හිදසෙන්නේ මෙයාවේ හිත හිදසති පිචින්ද. එනම් මේ සතිය නම් වූ ඒ වටපවුර ශක්තිමත් කර ගැනීම ද අපි සිදු කරගත යුතු වන්නේ මේ කියන ප්‍රශ්නයට මම යොමු කරමින් චිත්‍ර මහත්මිය වෙන්න. අපි දැන් මේ කතාවක් විදිහට ගියා වුණාට නිකන් පොඩ්ඩක් මතක් කරලා බලමු අපි භාවනා කරනවා කියලා. දැන් අපි ඉගෙනගෙන තියෙන දේ තමයි අපි මේ අපි කියනවනේ අත්කරන නාසය දිව ශරීරය මනස කියලා හයවෙනි එකක්. අපි කතා කරනවා මනස ධම්ම මනෝ විඥාන එකතු වෙලා ස්පර්ශයක් ඇති වෙනවා. මේ ස්පර්ශය ඔස්සේ ප්‍රපංචයට යනවා කියලා. ඔය දැන් කිව්ව අපි කතා කරන තැන එතන නේද කියලා මට එකපාරටම පොඩක් භාවනාවකට යොමු වෙමින් වගේ ඉන්නකොට මට පෙනුණු හිතුණ දෙයක් තමයි ඒක අපි දැක්කද අපි කතා කරනනේ වචනින් මනස ධම්මස් මනෝ විඥානය ඒ තුන එකතු වුණාම මෙහෙම පටන් ගන්නවා කියලා. ඇත්ත තමයි මේක ප්‍රපංච මේක පංච නිවරණයක් තමයි. නමුත් මේ කොටස අපි දැක්කද කියන එක මට හිතුණා. මේ දරුවත් මහත්මයා ඒක පොඩ්ඩක් ඒකනත් අපි මම හිතන්නේ කතා කරොත් හොඳයි කියලා හිතනවා. කල්යාණ මිත්‍ර අපි කවුරුත් එකට එකතු වෙලා ඇත්තටම කියනවා නම් මෙතන අපි පළවෙනි එක තමයි අපි තේරුම් ගන්න භාවනාවක් කියලා මොකක්ද අපි කරන්න හදන උත්සාහය. මොකක්ද මේ කරන්න හදන්නේ අපිට කතා කරගෙන ආවද කියනවා. මේ හැමදේම මේ ඉන්නේ සකස් වීමක් නිසා ඇති වෙන දුකක් තියෙනවා. මේ සකස් වීම නොවේනවා නම් එතන සැපයක් තියෙන විඳින්නවා කියන්න බැරි සැපයක් තියෙනවා කියලා. දැන් මෙතනත් අපිට තේරෙනව නේද අපි මේ ඇහැට රූපයක් වගේම මනසට අරමුණක් ආවහම දැන් මනෝ විඥානේ යොමු වෙලා තිබුණේ නැහැත් ළඟටනේ. එතනින් විඥානේ කැඩිලා මනසට එකතු වෙලා දැන් මනසත් එක්ක එකතු වෙලා වෙන වැඩක් කරන් දැත්තා කියන එක අපි දැක්කද කියන එක පොඩ්ඩක් හිතමට හිතුණා. මොකද මේ හැමදේම කරනකොට අපි අපේ හිත තීරුම් ගැනීමක් වෙනවා. ඒ එහෙම තීරුම් ගැනීමක් නොවුනොත් අපිට අර Nirodhe දැකීම අපහසු වෙනවා. ඒක දුර වෙන්න ඉඩ තියෙනවා කියනවා. දැන් ඒ විදිහට අපි තීරුම් ගන්නකොට මේ මේවා අපිට මොකක් නිසාද උනේ කියන ඒවා අපි හිත ඉන්නේ එක හොඳ නැහැ කියනවා නෙමෙයි. නමුත් මේ සිදු වුණදී අපි ධර්ම භාෂාවෙන් අපි දැක්කද එහෙමනම් මේකත් මේ සාමාන්‍ය අර කැමැත්ත හෝ අකමැත්ත හෝ ඒවා ඔක්කොම හරි ඒව නැතුව නෙමෙයි. නමුත් මේ හයෙන් එකක් නේද මේ මනස කියන එක අපි අරගත්තු මේක නේද මේ අපි මේ කතා කරන තැන. එතකොට අපි ඒක දැක්කා නම් ඒක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. මොකද මේ අවස්ථාව හුඟක් අපිට අල්ලගන්න බැහැ වෙන විදිහකට. මොකද අපි දන්නවා ඇහැට රූපයක් අපිට තේරුම් ගත හැකි කාට ශබ්දයක් කියන එක තේරුම් ගන්න පුළුවන්. බත් මේ මනස ධම්මත් මනෝ විඥානයත් කියන එක ටිකක් අපහසු තැනක් අල්ලගන්න. ඉතින් ප්‍රපර්මයි පංච නීවරණ වලින් එකක් වුණත් කමක් නෑ. අපිට ඒක වුණා නම් මම හිතනවා අපි ලොකු දිනුමක් කියලා එතන මනසේ විවේචනභාවයකුත් තියෙනවා. තථාගතයන්ස කියන මේකත් මහකාර කරයක්. මේකත් දුකට තමයි හේතු වෙන්නේ. මොකද මේ සිදුවෙන සකස් වීමනේ දුක තමයි ඇති වෙන්නේ. එහෙමනම් උන්වහන්සේ අපිට කියන මෙන්න සකස් වීම නැති වෙනවා නැති වෙන විදියට යම් කිසි පැවැත්මක් තියෙනවා අන්න එතන තමයි නිවීම තියෙන්නේ. ඒක නිසා මේ අපි පංච නිවන් වල හිත අයින් කර ගන්න හදා එකකට විතරක් සීමා කරලා අරව අයින් කර ගන්න හදා අපිට ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමක් කරලා යම් කිසි තැනකදී අපිට යම් මනස පත්වෙනව නම් මේ දේවල් අපි දැකලා මේ සත්‍යයන්ගෙන් මිදලා සබ්බ සංඛාර සමතේකට සංස්කරණ සියල්ලම නැති වෙච්ච තැනකට මනස පත්වුනොත් අන්න එතනයි නිවීම කියන එක මේ නිරෝධය කියන එක. මම කිසි බයක් නැතුව කියනවා මෙතන ඉන්න කල්යාණ මිත්‍ර හැම දෙනාම අත්‍යක දෙයක් වෙන්න ඒක අපි තේරුම් ගැනීමේ අපහසුකමක් නිසා ඉතින් අත්‍යකම තියෙන බව නම් බොහොම හොඳටම පැහැදිලි. හැම කල්යාණ මිත්‍රයෝ වචන වලින්ම තේරෙන්නේ එකයි කියලා තමයි මේ මේ දැන් මේ මොහොතේ ඇත්තටම මේ මේ මේ කියන්නේ මට ඔබතුමා එක කියන කොට ආපු අදහස තමයි මේක වැඩි මේ දේ දැක්කොත් අපිට මේ නිවීමට පහසු වෙන ඉඩ තියනවා නේද කියන එක මම දන්නේ සරත් මාසෙම උදව්වක් කරාද කියලා සතිය ගැනයි ඇහුවේ ප්‍රශ්නය සතිය නැත්නම් මේ කිසිම දෙයක් දැකින්න බෑ සතිය තීක්ෂණ බව උඩ තමයි අපිට මේ වගේ සියුම් තැන් අල්ලන්න පුළුවන් වෙන්නේ කියන එක ඒක අපි කවුරුත් ගන්න දෙයක් ඒ නිසා සතිය ඉතාම තීක්ෂණ තත්ත්වයට පත් වෙනකොට මෙවැනි සියුම් දේවල් අපිට අල්ලගන්න පුළුවන් වෙන්නේ කියන අදහස තමයි ඉදිරිපත් කරන්න යම්කිසියක් වැරදි දෙයක් තියෙනවා නම් කලින් විතර හැමෝටම ඉල්ලී සිටිනා එක නිවැරදි කරන්න කියලා තිරුවන් සරණයි. තිරුවන් සරණයි චිත්‍ර මහත්මිය. මම අනිත් කල්යන මිත්‍ර මිත්‍රයන්ටත් මේ විවෘත කරන්න නමක් කියන්නේ නැතුව මේ අපි මේ පොඩක් එකතු වෙන සාකච්ඡාවට මේ කතා කරන දේ ඇත්තටම අපි මේ මම අර කිව්වේ මේ අද සාකච්ඡා නොකරත් ඉන්න හදලා මම ගත්තේ නැහැ මේ දැන් ඔන්ලයින් ඉන්න බොහෝ අය මට පේනවා විවිධ විදිහයි සාමාන්‍යයෙන් නම් මම ඔය ඔක්කොම ඔන්ලයින් ඉන්න එකතු කරගන්න උත්සාහ කරනවා මේ අලුත් පරණ බලන්නේ මේ නමුත් මම අද එහෙම කරන්නේ නැහැ මොකද සාකච්ඡාවක් කරන අපිට දේශකයන් කෙනෙක් අද නැහැ. නමුත් මම මේ අපි අර අපි වචන වලින් කියනනම් කෝ ෆ්‍රෙන්ඩ්ස්ලා දිගටම මේක දිගටම හිටපු කට්ටිය ඉන්න කට්ටිය ඉතු කරගෙන මේ නිකන් මේ බොහොම කැෂුවල් කතාවක් මේ යන්නේ හොඳේ. ඒ නිසා අපි පොඩ්ඩක් මේ දැනගන්න මම අහන්නේ කට්ටිය කතා කරේ. ඉතින් අනිත් අයට පුළුවන් එකතු වෙන්න මේක මේ ඔබතුමාලා අපි අර හොදෝද මඩේ දානවා වගේ තත්ත්වයේ ඉන්න සමහර අය ඉන්නවා මං වගේ සමහර අය දිගටම භාවනාවේ ඉදිරින් ඉදිරියටම යන අය වෙන්න ඇති. ඉතින් ඒ නිසාවෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විශේෂයෙන් අර මං අර කිව්වේ මං හොදෝද මඩේ දාන මට්ටමේ ඉන්නේ මේ දවස්වල මඩේ ඉන්නේ. ඉතින් මේ පොඩ්ඩක් පොඩ්ඩක් ඔළුව උස්ස ගන්න පුළුවන් වෙන උපකාරයක් වෙන දේවල් අහන්න තමයි කැමති. ඒ නිසා කල්යාණ මිතුන්ට ආරාධනා කරනවා එකතු වෙන්න. ඒ චිත්‍ර මහත්මිය මතු කරපු දේ කාරණා ගැන මේ සේන මහත්මිය මොනවද හිතන්නේ? තරසන්නේ ඔයක සේ මෙතුමිට හොඳට විස්තර කළ කාරණා ඉතින් ගැන දැන් තමට මගේ දැනුම නම් මදි තරම් මේකට මොකද මම තරම් දියුණු මට්ටමක නැහැ. මම තාම ඉතින් අර ප්‍රාථමික මට්ටමේ ඉන්නේ. භාවනාව දිහා බැලුවත් මම තරම් දියුණු මට්ටමක නෙවෙයි. ඉතාම ලාබාල මට්ටමක ඉන්නේ. ඉතින් මට මේ සිහිය පවත්වන එක ගැන ලොකු ගැටලුවක් තියෙනවා මට නම්. කොහොමද මේක සිහිය පවත්වගන්නේ කියලා. දැන් භාවනා කරන්න ආසයි වුණාද භාවනා කරන්න කරන්න හදනකොට ඔබතුමා කිව්වා වගේ ඒක එක පටන් අරගෙන අරගත්තට මොකද ඒක හිත විසිරෙනවා. ඒක මම කරනවා කියලා මට පේන්නේ නැහැ. මට පේන්නේ එක තත්කාලික යනවා කොහොම යනවද කියලාවත් මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ තරම මගේ දුර්වලකම නිසා තමයි මට පේන්නේ නැතිකම නිසා තමයි මම දන්නේ නැත්තේ මේක මගේ හිත කොහොමද මේක එළියට යන්නේ කියලා. අඳුම ගන්න ඒකවත් බලා ගන්න පුළුවන් නම් මගේ මේ මොන හේතුව නිසා මගේ මේ හිත එළියට යනවද කියලා මේ ඒක තමයි මට තේරෙන විදිහට මේ මම බලාපොරොත්තු වෙන්නේ. මොන හිත එකතන තියාගෙන ඉන්න එක වඩා හිත එකතන තියාගෙන ඉන්න හදනකොට ඒක විසිරෙන්නේ මොන හේතුව නිසාද ඒ හේතුව හොයලා බලන හේතුව නැති කරගන්නේ කොහොමද කියන එක තමයි මම මට තියෙන ලොකුම ගැටලුව. ඒකට තමයි මම මේ හැමතිස්සෙම මේ උදව් පතන්නේ හැමෝගෙම. ඉතින් චිත්‍රා මහත්මීතා හොඳට ඒක විස්තර කළේ තියෙනවා. විස්තර කරනවා ගොඩක් හොඳට ඒක ගැන අහගෙන තමයි මම පොඩක් කැමැති. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සේන මහත්මේ. මේ ජෝ ඇන් කාන්ති ජයසිංහ නමින් සම්බන්ධ වෙන්නේ අපේ මේ කවුද කියලා පොඩ්ඩක් මට මතක් කරනවද? මම කාන්ති ජයසිංහ. මමත් සවන් සිසිලා කසන්නිය. එහෙමයි සමායන්. මම දන්නවා ඔබතුමී අපිත් එක්ක පසුගිය කාලේ සම්බන්ධ වුණ සාකච්ඡා කීපයකට මම කිසිම එකක් නැහැ. මම මුලින් සඳහන් කරා මේ බොහෝ කල දින සම්බන්ධ නැහැ කියලා. මේ වෙන සමායන් ඔබතුමී මේ තම යමුන්නේ මේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් යමක් ඔබතුමීට තියෙනවා. මම හිතනවා චිත්‍රා මහත්මිය හොඳට එක්ස්ප්ලේන් කරා. මමත් මං හිතන්නේ මේ අවස්ථාවේ විතර ඉන්නේ මම කතා කරේ නැතුවට. මට ඒක හොඳටම තේරුණා චිත්‍රා මහත්මියගේ අදහස නිවැරදි කියලා. ඒ කියන්නේ ඔබතුමී කිව්වොත් එහෙම ඔබතුමීගේ වචනේ. ඒ චිත්‍රා මහත්මිය කියපු දේම හරි කමන්නේ. මනායත්නේ හැදෙන හැටි තමයි අපි හොඳටම බලා ගන්න ඕනේ. මොකද එතනින් තමයි මනායත්නෙන් තමයි අපි උගක් වෙලාවට අනිත් පැත්තට හැරෙන්නේ. මට උගක් එක්ස්ප්ලේන් කරන්න අමාරුයි. මාතගවත මහත්තයා ඒකයි මම ප්‍රැක්ටිකලි කරනවා නිසා මට එක්ස්ප්ලේන් කරගන්න අමාරුයි. නෑ කමන්නේ නෑ. අනේ එහෙම තමයි වෙන්න ඕනේ. බොහොම පිං. තිරුවන් සරණයි. මම පසු ටික වෙලාවකට පසු ජයන්ත මහත්තයාගෙන් මේ අහන්නම්. ජයන්ත මහත්තයා අපිට මේ පොඩ්ඩක් මතක් කරන්න. චිත්‍ර මහත්මයාත් කිව්වා මනෝ ධම්ම, මනස, මනෝ විඥානය වැනි දේවල් තේරුම් ගන්න ටිකක් අපහසුයි කියලා. අපිට අභිධර්මානුකූලව පොඩ්ඩක් ඊළඟ කරාමතුරුව පොඩ්ඩක් නෙමෙයි, කියන්නේ බොහෝ කාරණා කියලා දේවල් තියෙනවා. ඉතින් ඒවත් පොඩ්ඩක් මතක් කරගෙන පොඩ්ඩක් ඒ මනස චුට්ටක් ඒ පැත්ත ටච් කරන්න පොඩ්ඩක්. ජයන්ත මහත්තයා, මම දැන් මේ කාන්ති ජයසිංහ මහත්මිය ගෙන් විශේෂයෙන් ඇහුවේ මේ මොකද අනිත් තරම් මම ඔබතුමත් එක්ක කතා කරන්න නැති නිසා. මේ ඒ නිසා සමායන්න මම මේ දැන් මේ කියන්න යන දේවල් හොඳේ. මොකද අද කැෂුවල් මේ කතාවක් කරන්නේ. ඒ කියන්නේ මේ කියන දේවල් සම්බන්ධව සවනට සිසිලසට හෝ මාව හෝ සවනට සිසිලස හෝ කියන්න හෝ කවුරුත් අපි ලේබල් කරන්න එපා. මේ නිකන් හිත අපි දන්නවනේ ධර්මයේ අපි ඉගෙනන්නේ ධර්මයේ කියන දේ මේ අදහස් එනවා මේක නැති වෙනවා. ඒ මම නෙමෙයි. දැන් මේ මොහොතේ ඉස්සෙල්ලා පද්මසිරි මහත්තයර මං කිව්වා මේ සාකච්ඡාවට ඉස්සෙල්ලා මේ සාකච්ඡා කරලා වැඩක් නැහැ. ආමඳුරු කෙනෙක් නැතුව, දේශකෙක් නැතුව කරලා වැඩක් නැහැ කියලා කිව්වා. කියලා විනාඩියක් තත්පර ගණන් ගියේ නැහැ. මම අදහස වෙනස් කරන්න උනා. මොකද මේ කච්චත් එක්ක ඉතින් ඒක නෙමෙයි හිත කියන්නේ නේද? එහෙම එනවා. ඉතින් එහෙව් එකේ මට හිතෙනවා මම මේ මිනිස්සු මරනවානේ. මිනිස්සු සත්තු මරනවා. මිනිස්සු ඒකත් වරදක් නෙමෙයි. මට හිතෙනවා ඒකත් වරදක් නෙමෙයි. ඒකත් හේතුවක් නිසා ඵලයක් සිද්ධ වෙන්නේ. ඒක කවුරු හරි මරන්නේ ඒක තව සංකාරයක්. මේ සංකාර කියන දේවල් වැරදි. දැන් ඔය සම්මතයට ගිහිල්ලා පුණ්‍ය අපසංකාර අපුණ්‍ය අපසංකාර වගේ ධර්මයේ කතා අතර ගන්න නෙමෙයි මම මේ කියන්නේ. ඒකට පොඩ්ඩක් ඈතට ගිහිල්ලා ඒකට අපි යන්න අපත් චිත්‍ර මහත්මිය කිව්වා වගේ යන්න අපි බලාපොරොත්තු වෙනවා තියෙනවානේ. ඒ පැත්තට හැරුණම කරන කතාවේදී, ඒ කියන්නේ ඒ පැත්තට හැරුණම කතාවේදී මේ සියලුම සංස්කාර කියන දේවල් සංගත දේවල්. මේ සංගත දේවල් වල හොඳක් නරකක් නෙමෙයි තියෙන්නේ, හේතුවක් නිසා ඵලයක් තියෙන්නේ නේද? ඒකට හොඳක් නරක ඒවට අපි හොඳ නරක කියලා කියනවා. මේ ඉරෙන් මෙහාට පැනලා, ඉරෙන් මෙහාට කියන්නේ සම්මුතියට පැනනන් පස්සේ ඔන්න සම්මුතිය තියෙනවා, හොඳ කොටස් තියෙනවා. සම්මුතිය තියෙනවා නරක සංකාර තියෙනවා, හොඳ සංකාර තියෙනවා. මිනි මරණ එක නරකයි, පන්සල් දන් දෙන එක හොඳයි. ඔය වගේ කතන්දර ඔක්කොම තියෙනවා ඉරෙන් මෙහා සම්මුතිය. නමුත් බැලුවොත් තියෙන ඔක්කොම සංගත ධර්ම. ඉතින් ඔය සංගත ධර්ම එකකවත් ගැති උත්තක් නැහැ. ඒ නිසා ඔක්කොම සංකත පැත්තරම දාලා බලුවන් පස්සේ ওই මිසු මරුවත් එකයි, නැරත් එකයි, වංශල් දන් දුන්නත් එකයි, එහෙම කතන්දර තියෙනවා. ඉතින් එහෙවකොට මේ භාවනාවටම මූලික ප්‍රශ්න වලට යොමු කරොත් මේ අර හිත ආරම්භන ධර්මයක් මනස ධර්මයක් ලැබිච්ච ධර්මයක් ග්‍රහණය කරගෙන විනාඩි ගානක් භාවනාවෙන් හිත දුවදුව හිටපු එකත් හේතුවක් නිසා වෙච්ච ඵලයක් කරසේන මහත්තයා කිව්වා වගේ සංකත ධර්මයක්. ඒක සිදුවෙන දෙයක්. එතකොට මම ඕක ඇනලයිස් කරන්න ගියොත් එහෙම ඇනලයිස් කරන්න මම ගිහිල්ලා තිනවා, අපි ගිහිල්ලා අපි කවුරුත් කරලා තිනවා. මට හොයාගෙන යන්න පුළුවන් මොකක්ද ආර්මණ ධර්මය කියලා. ඇයි ඒකට මගේ තියෙන උපදී, මගේ තියෙන හේතුව, මගේ මම අල්ලාගෙන තියෙන තත්ත්වය, ඒක දරුවෙක් නම් දරුවා මම අල්ලන් ඉන්න හැටි, ගයක් ගැනනම් ගේ හදන්න මං අල්ලාගෙන මගේ තෘෂ්ණාව මට ඔය පැත්ත ඔක්කොම බලාගෙන යන්න පුළුවන්. ඔකල අපි කාටත් ඒක පුළුවන්. එහෙම බලාගෙන යෑමත් එක ක්‍රමයක්. අරකුකුත් නැහැ. ඉතින් ඒ තුලින් මේ කුණු ටික හොයාගෙන යන්න පුළුවන්. හැබැයි මේ කුණු ටික තියෙන බව දැන් දන්නවා. මම හොඳටම දන්නවා මං ඉන්නේම කුණු ලෝකේ. මං ඉන්නේම සංකත ලෝකේ. කුණු ගොඩේ මම ඉන්නේ. ඉතින් මේ කුණු ගැන තව තව හොය හොය යන්න ඕනේ නැහැ. කුණු නිසාම තමයි මේක වෙන්නේ. දැන් එමුනම් මේ යන්න හදපු කාරණාව පැත්තට හිතුවේ මොකටද? යන්න හදුවේ මොකද්ද? අර මූලික වශයෙන් ඇති කරගන්න හදපු සතිය පවත්වාගෙන අර සතිය හිඩස හිලක් හින්දා නෙමෙයික පෑන්නේ. හිල සහ හිලට ඇතිවෙච්ච හේතුව ගැන හොයන්නේ නැත්. හොයන්න එකට හොයන්න නැතුව මූලික පැත් සතිය පවත්වන්න මම උත්සාහ කරේ. මේ කිසියම් ආරම්භණයක එතන හිත එකඟතාවක එකක්තාවක තියාගෙන ඒ තුලින් සම්මා සතියක් හදාගෙන ඒ තුලින් සම්මා සමාධියකට යොමු වෙලා ඒ තුලින් සම්මා ප්‍රඥාවකට යොමු වෙන්නනේ. ඒ කාර්ය සඳහාම හිත යොමු කරොත් එහෙම එහෙනම් මට සිද්ධ වෙන්නේ අර හිල වහගන්න. සතිය නම් වෝල් එකේ දිවිච හිල වහගෙන ඒ ආපු කාරණාව කරගන්න කියලා හිතුවොත් එහෙම එහෙමනම් ඒ කාර්ය සඳහා යොමුනොත් නරකද කියලාත් හිතනවා. මේ මම අර කිව්වා වගේ සමාවෙන්න මම මේ නිකන් ඔලුවට එන අදහස් කියන්නේ පිස්සු අදහස්. ඉතින් ඔය හිත වෙනකොට නැති මේ ඒගෙන මේ පැත්තට යොමු වෙලා පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මම ඉතින් පස්සේ මහත්තයාගෙන් තමයි ඔය වගේ දෙයකට යොමු වෙන්නේ ඉස්සෙල්ලා. මුලතැනටම ආවා වගේ කියලා තමයි හිතන්නේ. ඒ කියන්නේ මොකද අපි කතා කරේ මේ භාවනාව ගැන. දැන් ආපහු මහත්යව ගැනලගෙන ආවත් එතන. ඉතින් පළවෙනිම අපි මේ නොදන්නවා කියලා ඉట్లా කවුරුත් දෙන්නේ නෙවෙයි. නමුත් අපි අර නැවත සිහි කරගත්තොත් හොඳයි. මොකටද භාවනා කරන්නේ? භාවනා කියන්නේ මොකක්ද? මොකටද භාවනා කරන්නේ? ඒක තමයි මේ දැන් දලුවත මහත්ය කිව්වේ. භාවනා කියන්නේ ප්‍රැක්ටිස් ප්‍රගුණ කිරීම. මොකද්ද ප්‍රගුණ කරන්නේ? සිහිය කාර්මුණක සිහිය පවත් ගන්න. ඒ කියන්නේ සිහිය විවිධාකාර විවිධ පැතිවල යොමු කරන නිසා. ඒක නිසා සිහිය එක තැනක පවත් ගන්න කරන පුහුණුව ප්‍රගුණ කිරීම තමයි මේ භාවනා කරන. ඒ කියන්නේ ඒකේ තියෙන අඩුපාඩුව නිසා. මේ අඩුපාඩුව මොකද්ද? මේ අඩුපාඩුව තමයි අපේ පෙරහුරුව. එහෙම නැත්නම් කෙලෙස්. ඒ කියන්නේ මේක විවිධ අපි කැමැති අකමැති අර කැමැති අකමැති කාරණාවල අපි රස විඳලා දැනගෙන පුරුදු කරලා තියෙන ඒවා ඔස්සේ හිත යොමු කරන ගතියක් තියෙනවා. මෙසතිය මෙන්න මේ හුරුව මේ හුරුවෙන් අත් මිදෙන්න මේ හුරුව නැති කරගෙන සිහිය එක අරමුණක තියාගන්න එක දෙයක් ගැන දිනුව බලන්න විඥානය එක දෙයකට යොමු කරගෙන පවත් ගන්න කරන ප්‍රගුණ කිරීමක් ඒ සඳහා කරන ප්‍රයත්නයක් පුරුද්ද. මේ පුරුද්ද වැඩි වෙන්න මේ කුරු අඩු වෙන එකයි වෙන්න ඕනේ. මේ කුරු අඩු වෙන්න අපි මුලින්ම කතා කරපු විදියට හිත අහකට යන එක දවසින් දවස අඩු වෙලා යනවා. පහසු හිත එකඟ කරගන්න. ඉතින් මෙන්න මේ ප්‍රගුණ කිරීමට තමයි භාවනා කියන්නේ. මේ භාවනා ගැන තමයි මේ කතා කරන්නේ. මේ භාවනා වෙන ගැටලු. ඒ කියන්නේ මෙතන විශේෂ යමක් නෙමෙයි මේ. ඒකට හිත දැකීම හිත කියලා කිව්වෙත් මේ මනෝ විඥානයේ කියද්දි මන ආයතනයේ කියද්දි මේ ඔක්කොම එකම තැන. මේක ගැන තමයි අපි මේ විග්‍රහ කරගන්නේ. මේක ගැන සිවුරුම්ම ගැඹුරට දැකලා තේරුම් අරගෙන වැරද්ද දැකලා වැරද්ද මේ ගුරුව බව දැකලා මේ ගුරුව මැඩ පවත් ගන්න කරන ප්‍රගුණ කිරීලා පුහුණු කිරීමක් වාගේ කරගන්න. අපි මේ මුලේ ඉඳන් කතා කරලා ආය අන්තිමට ආවෙත් ඒකම විස්තර කර ගැනීම. ඒක වටිනවා. මෙන්න මේ විස්තර කර ගැනීම මේ කෙරෙහි අපේ හිත යොමු කිරීම තුලම සතිය වඩා ගන්න. ඒ වගේම ප්‍රඥාවත් ප්‍රඥාජයසිකයත් මේ තුලම දිනු කර ගන්න පුළුවන්. මේක හොඳ ආරම්භයක් කියලා මේක නෙමෙයි කියන්න ඕනේ. මේ හොඳ විශිෂ්ට තැන අපි කොහොම මේ ආස්පර්ශක තිරුවන් සරණ. තිරුවන් සරණ පන්සුවත සල්සල්. දිලුක් මහත්මයා ඔබතුමා පුළුවන් අපිට පිළිම දාලෝකයක් ලබා දෙන්න තිරුවන් සරණ. සම්දනාටම තිරුවන් සරණයි. මම හිතන්නේ විවිධ පැතිවලින් සාකච්ඡා වුණ බොහෝ කරුණු මම හිතන්නේ කල්ටිමට පද්මසිරි මහත්මයා සඳහන් කරපු දේ ගොඩක් මම හිතන්නේ හිතට වැදුණා. ඒක සැහෙන අදාළ වෙන දෙයක් කියලා මට හිතෙන්නේ. මේ ඒක අර අපි ඥාසේන මහත්මයා අදහස් කරපු ප්‍රශ්නේ මේ සතිය දිනු වෙන්නේ කොහොමද කියන ඉතින් මම හිතන්නේ අපිට සතිපට්ඨාන සූත්‍රය වගේ තුලම තියෙන්නේ මේකට උදාව. ඉතින් කාරණා දෙකක් වශයෙන් ගන්නන එකක් තමයි උන්වහන්සේ අපිට යම් කිසි ආකාරයක සතිය පිළිටන්න පුළුවන් තැන් හතරක් දීලා තියෙනවා. ඒ කය මූලික කරගෙන ඉතින් මම හිතන්නේ එකක් පැත්තම දෙයක් තමයි ඒක මගේ හඳුනනම ඒක ගොඩක් දේවල් මගේ හදනවා. කයට කයට හිත යන තියාගන්න අමාරු නම අනිත් පැත්තෙන් දැන් අපි ඇත්තටම හේතුඵල පැත්ත දන්නවා තමයි. නමුත් අපිට දැන් ඔබතුම අර මුලින් සඳහන් කරපු කාරණේට අපි කියොත් එහෙනම් අපි හිත පිට ගිහිල්ලා අර මේ කියලා දැන්නකොට ඉතින් ආයෙ වගේ වෙලාවක හේතුඵල අපිට ඉතින් ඒක හිතා ගැනීමක් වශයෙන් හිතන්න පුළුවන්. නමුත් ඒක ඒකමද කියලා හිතන ඇත්තටම හේතුඵල දැකීම කියලා කියන්නේ මොකද මේ ඒ වගේ වෙලාවක දැන් අපිට මම හිතන්නේ ඒක තමයි සතිපට්ඨාන සූත්‍රය වගේ ගත්තත් දැන් ඔය තථාගතයන් වහන්සේකින් අපිට දැන් මේ සතිය පවත්වා ගැනීම හේතු වශයෙන් ඇයි මේක කරන්න ඕන කියන අදහස දීලා තියෙන්නේ. මම හිතන්නේ අපිට ඔය කමල් මහත්මයාම සඳහන් කරලා තියෙනවා සම්පජාන්‍ය කියන වැඩිපුරත් ඔය වගේම යෝනිසෝමනසිකාරය. මොකද අන්තිමට ඔය සතියත් එක්ක එන්න ඕන දෙයක්. මොකද උන්වහන්සේ දැන් ඔය කියලා තියෙනවානේ යාවදේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ පාදියති. අපි දන්න එක තමයි අන්තිමට මේක මේ මට කාමයේ ඇවිල්ලාද මට ද්වේෂය ඇවිල්ලාද කියලා වගේ දේවල් දැනගන්න එක. ඒක දේව දැනගැනීම එක පැත්තක් තමයි. ඒවා ඊළඟට මේ සතිය පවත්වාගෙන යන අපි අර එක දිගට පවත්වාගෙන නැහැ කියාවක්. ඉතින් අර මුලින් කිව්වා වගේ කය එතකොට වේදනා මේවා එක අපිට දීලා තියෙන යම් කිසි ආකාරයක අපිට කියන බලම් ෆ්‍රේම්ස් වගේ කියලා නිකන් මේ පවත්වාගෙන යන්නේ. ඒකට ඒක ලිමිට් කරලා දෙවෙනි එක තමයි අර අපිට පන්සිරි මහත්මයා කිය වගේ අර ප්‍රොක්සිමිටි රීසන් එකක් තමයි මේ සතියෙම සතිය දිනු මේ එක. ඉතින් අර එක පැක් පැච් එක එතකොට ඒක අර සතිය යොමු කරන්න ඕනේ. ඒක සතියෙම ඇත්තටම අපේ ඒක ඉපේන කොටසක් බවට පත් වෙනවා. ඉතින් නිතර මේක සතියෙම යොමු වෙන පැත්තක් බවට පත් වෙනවා නිතරම. ඉතින් කොහොම නමුත් අර හේතු වශයෙන් බලනවා නම් ඉතින් එන්න වෙන තැනක් තියෙන උදාහරණයක් වශයෙන් අපිට මේ සතිය දිනු වෙන්න ඕන කියලා මට හිතෙනවා. තත්ත්වයකට අපිට යමක් ඇති වෙන අපිටම හුස්මක් නම් ඒ හුස්ම දැන්න ඇති වෙන එකයි ඒක දැනගන්න එකයි එක සැරේම වගේ වෙන තත්ත්වයක් එන්න ඕන. ඉතින් අන්න ඒ වගේ වෙලාවකදී තමයි ඇත්තටම අපිට විදර්ශනාවට හිත ඒ පැතිවලට යොමු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර ඊට කලින් අපිට මේක හිත පිට ගියා මේ ඇති වෙන වගේ දේවල් ඒවා ඇත්තටම අපිට දකින්න වෙන්නේ අර වගේ මේක රාගද මනසෙන් විශේෂපත්‍රද කී ආදි වශයෙන් දැනගැනීම ග්‍රමුත්තර සතිය දිනු වෙන්න ඕන සම්පදාන්‍ය ඒ වගේම යෝනිති මනසිකාරයෙන් බලන්න. ඉතින් මොකද අපි බලන්නේ අපේ හිතේ තියෙන ස්වභාවය. ඊට පස්සේ ඒකේ තියෙන කන්ටිනියස් ස්වභාවය එක දිගට යන ස්වභාවය දිනු වෙන්න ඕන අර දැනගන්නේ එකයි ඇති වෙන ඔබ්ජෙක්ට් රයිසින් එකයි ඒක ඇති වෙන එක සැරේ අපි දැනගැනීමට හැකියාවක් එමින් තමයි අර දෘෂ්ටිය නිරවුල් වෙන්නේ කියලා මට හිතෙන්නේ. මම දැන් ඔය ටෙන්ෂන් එහෙම නැත්නම් ඔය මං කියපු සත්‍යතාවන කොටසේ තියෙන්නේ ඒක තමයි. තෙරුවන් සරණයි ඒක තමයි කියන් තින්නේ. දලුව තමයි. සාදු සාදු සාදු තෙරුවන් සරණයි දලු මහත්මයා. මට හිතෙනවා මම මේ ශාන්ති මහත්මියට යොමු වෙන්න බැරුණා. ශාන්ති මහත්මිය නවසීලන්ත සම්බන්ධයෙන් ඔබතුමීට පුළුවන් අප සමග එකතු වෙන්න. ඉතින් මම දවසක ඒ ස්වාමීන් වහන්සේ නමගලින් ඇහුවා ස්වාමීන් වහන්සේ ඇත්ත මේ හිත සංවරය කරගන්න එක හරි අමාරුයි කොහොමද අපි කරගන්න ඕනේ ඒකයි අපිට ඒකට ස්වාමීන් වහන්සේ කෝ හිත නම් සංවර කරගන්න ලේසි වෙන්නේ ඔක ටිකෙන් ටික තමයි පුරුදු කරන්න ඕනේ මොකද පිස්සු වැටිච්ච අඳුරෙක් වගේ තමයි මේ හිත අතනින් අතනින් මෙතන මෙතෙන්ට පැනපැන ඉන්නවා ඒකින්ද දැන් භාවනාවට වාඩි වුණාම හිත හැමතැනම දුවනවා ඒක සංවර කරගන්න උඟා වීරය කරන්න ඕනේ කියලා එහෙම කියලා ඉතින් අර ඊට පස්සේ මට එනම් කිව්වා දැන් ඔය සිතක් සංවරය කරනවා කියන එක ඊට පස්සේ මම කිව්වා මෙහෙම දැන් අපි සතෙන් ගෙනල්ලා කණුවක බැඳහම ඒ ලණුවේ දීර්ඝ ප්‍රමාණය අනුව තමයි සතා කනුව වටේම දවසම ගමන් කරනවා. ඊට පස්සේ ඉතින් ඌ එතන වැතිරෙනවා. ඒ වැතිරෙන්නේ ඌට ඉතින් අධික මහන්සි වෙලා. ඒ කියන්නේ දැන් කන්න තියෙන පුළුවන් ප්‍රමාණය කනවා. ඊට පස්සේ ඒ වටේම කැරකිලා කැරකිලා ඉඳලා ඒ හැමම නතර වෙනවා කියලා. ඒ වගේ මේ සිතත් දුවලා දුවලා දුවලා වෙලාවකට නතර වෙන වෙලාවක් තියෙනවා. ඒ තමයි භාවනාවේ මුල් මේ වෙක. ඉතින් ඉඳගත්තාම ඊට පස්සේ සිතේ අර රාග දෝෂ මෝහ එනේවා වැඩි වුණාම තමයි හැමතැනම දුවලා යන්නේ. ඒක නිසා Tamante න අර දැන් දිලුරු මහත්මයා කිව්වේ ඒ තියෙන සිතුවිලි මොනවාද කියලා අපිම බැලුවාම අපිට පුළුවන් වෙනවා කිව්වා මේ සිතයි අපිට ඇවිල්ලා තියෙන කියලා. කියන්නේ වෛරස් එකක් ආවත් මෛත්‍රී වඩලා ඒ විදිහට කළා අපහු තමන්ගේ මූල තැනට එන්න කිව්වා. ඇවිල්ලා ඊට පස්සේ හිත සංවර කරගන්න ගොඩාක් උත්සාහ කරලා මේ භාවනාව දියුණු කරගන්න මහන්සි ගන්න කියලා කිව්වා. අධික වීරියකින් යුතුව මේ වීරිය නැතිකම නිසා තමයි අලසකම නිසායි තීන විද්ය නිසා තමයි කිව්වා අපි භාවනාව දියුණු කරගන්න. මම හරිද දන්නේ කියලා කිව්වා. මට අහලා තියෙන විදිහට මම කිව්වේ හැමදාම තේරුවන් සරණයි වරදක් නැත්නම් ඉවරද සාදු ශාන්ති මහත්මිය බොහොම පිං. ජයන්ත මහත්මිය මම ඔබතුමාට යොමු වෙනවා. ජයන්ත මහත්මිය වෙස ශාන්ති මහත්මිය මේ මතක කරණාවත් ඉස්මතු කරලා මම කලින් අහපු කොටස නැවත පොඩ්ඩක් මතක කර දෙනවා. හොඳයි තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. බාහිරව දකින්න අහන අරමුණුත් ඒ වගේම අපි සමහරවිට කිසිම නොදන්න අරමුණු පවා අපේ සිත් වලට එනවා. ඒක තමයි මනසේ හැටියට මනස කියන්නේ ඉතාමත්ම වේගවත්. බුදුරජාණන් වහන්සේ කියන්නේ නාහම් වික්‍රේ අඤ්ඤං එක ධම්මං සමනුපස්සාමි යං එව ලහු පරිවත්තා සත්‍යයන් චිත්ත. ඒ කියන්නේ මේ සිත් වගේ පෙරලෙන වේගයෙන් පෙරලෙන අනු කිසිම දෙයක් උන්වහන්සේ දකින්නේ නැහැ. ඒ තරම් මේ හිත පෙරලෙනවා. ඒ හිත පෙරලෙන්නේ මොනවා සම්බන්ධයෙන්ද? විවිධ අරමුණු සම්බන්ධයෙන්. විවිධ අරමුණු සම්බන්ධයෙන් පෙරලෙනකොට අපි දන්නවා අරමුණු මූලික කොටස් එක්කද පිටුත් කුසල අරමුණු අකුසල අරමුණු කියලා. සාමාන්‍යයෙන් අපේ ඩිෆෝල්ට් එහෙම නැත්නම් අපේ ස්වභාවික මනස තමයි අකුසල පැත්තට බර වෙන මනස. මොකද නීවරණ ධර්ම කියන එක බලෙන් දුරු කරන්න ඕන එකක්. يعني ඒක සහජයෙන් නැත්නම් උපතින්ම අපි ලෝභ දෝෂ මෝහත් එක්ක යනුසේ වශයෙන් කියන දේවල් තියෙන නිසා අපි ඒක පාලනය කරනවා නම් ඒක නිදෙනවා නම් අපිට විශේෂ පුහුණුවක් අපි දෙන්න ඕනේ. ඒ පුහුණුව දීම තමයි මම හිතන්නේ පද්ධති මාත්‍යයන් සඳහන් කරේ වගේම අනිත් සත්‍ය සඳහන් කරේ සතිය පිළිබඳව කියන ප්‍රශ්න. මොකද සතියෙන් තමයි අකුසලයෙන් මුදවලා කුසලයේ පැත්තට හිත ගෙන්නන්න මේ අපිට අනුබල. සතිය තමයි අකුසලයෙන් මුදවන්නේ. කුසලයෙන් මුදවන කුසලයේ පැත්තට නැඹුරු කරනවා. එතකොට දැන් අපිට දැන් භාවනාවකට වාඩි වෙන මුල් තැනදී අපිට තේරෙනවා අපි ඉතාමත්ම වීර්යයක් අරගෙන සතිමත් වෙ ඉන්නවා. නමුත් මේ සතිය පිස්සුද වෙලා යනකොට සතියේ හීනතාවයකුත් වීර්යයේ හීනතාවයකුත් තියෙනවා. ඒ දෙකම ඇති වෙලා එතකොට අපේ තියෙන අනිත් කෙලෙස් ධර්මත් එක්ක මොකද වෙන්නේ? අපේ මනසට නොයෙකුත් ධර්මුණු එන්න පටන් ගන්නවා. ඇස් දෙක වහගෙන ඉන්නේ. එතකොට අපිට අන්දෙහිමොත් අපි ඒතරම් ශබ්ද අපි නිහඬ පරිසරයක තමයි තෝරගන්නේ. ඒකෝර ඒක නෙමොත් ලොකු බාධාවක් අපිට සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඇතැම් විට ඔය ගෙදර ඉන්න බල්ලා පුරනවා නම් නැත්නම් ලොකු සද්ද ඇහෙනවා නම් ඒවට හිතයන් එක දවසක් මට මතකයි පාරක් භාවනා කරන්න ගිය තැනකදී ශාලාවක ඊට එහා පැත්තේ අර අප්‍රිකානු කණ්ඩායමක් ඇවිල්ලා බෙරවාදනයක් කරනවා. ඉතින් එදා ඉතාමත්ම අසාර්ථක විදිහට දැනුණු දවසක්. يعني හිත ආනාපානේ කෙරෙහි හෝ වෙනත් භාවනා අරමුණක් කෙරෙහි හිත තියාගන්න මා පාස්සේ අර අතිශයින්ම එන ලොකුවට එන සද්දේ ඒ වැස්සට හිත යනවා. ඊට පස්සේ නාසයේ ගන්ධ සුවඳ වගේ දේවල් අපිට එන්නේ නැහැ. ආවත් එන්නේ හඳු කුරුසුම දක් වගේ දේවල් ඒක අපිට ටිකක් වෙලා යනකොට ඒක නොදැනී යනවා. විශේෂයෙන්ම ප්‍රශ්න වෙන්නේ භාවනා කරනකොට මනසට එන අරමුණ. මොකද මනසට එන අරමුණු කෙරෙහි අපි කිසිම අධිකාරීත්වයක් නැහැ. ඒක අපිට ඕන හැටිෂන් නෙවෙයි වෙන්නේ. අත්ම අනාත්ම භාවය දැනගන්න හොඳම තැනක් තමයි මේ මනස දිහා බලන්නේ. ඒක තියෙන අරමුණු දිහා බලුවම හිතනවා මේ මොනවටද ඉන්නේ? මොන වගේ කුණු ගොඩක්ද අපේ මනස කියන එක තේරෙනවා ඉතින් මනස තියාගන්න ඕනේ ඒක දැනක නමුත් ඒකට එන බාහිරින් එන කුණු රුඩු අනන්තයි බොහෝ විට අපසල් ධර්මයේ කුසල ධර්මස් වෙනවා නමුත් අපි බලාපොරොත්තු වෙන තරම් අධි කුසල ධර්මයක් නෙවෙයි ඒ ඊට වඩා අඩු මට්ටමේ ලාමක කුසල ධර්ම වලට පවා හිටියා ඒ තරම් ඒ සතිය අඩුවීමත් වීර්ය අඩුවීම නිසා ඒදී සිද්ධ වෙන බව තමයි තේරෙන්නේ ඒ වගේම කියන මේ මනස කියන එකට දැන් අපි දන්නවා වර්ණේ විතරයි ඇහැට අරමුණක්. ශබ්දේ විතරයි කනට අරමුණක්. ගන්ධේ විතරයි නහයට අරමුණක් නේ. රසේ විතරයි දිවට අරමුණක්. පහස විතරයි කයට අරමුණක්. නමුත් මනසට සියලුම දේ සබ්බේ ධම්මා මනෝ විඥාන දාසය. සං සම්පවිත කාණච්ච ධම්මා නම් ආරම්මන පස්සේ පච්චයෝ කියලා. ඒකට කියන්නේ අපි සියලු ධර්මයන් මේ මනසට මනෝ විඥාන ධාතුවට මනෝ විඥාණයට මනෝ විඥාණය සමග ඇති වෙන චෛත්‍යික සුගේත අරමුණක් වෙනවා. ඒ කියන්නේ බුද්ධමාකාර විදිහට මේ මනස කියන එකට අරමුණු වැඩි. ඒවා ඇහවහගත්තා කියන කනවහගත්තා කියලා ඒ වගේ දේවල් වලින් මනස ආරක්ෂා කරන්න බෑ. ඉතින් ඒක තමයි තව තැනක කියලා තියෙන්නේ කායේන සංවරාසාදු සාදු වාචාය සංවරෝ මනසාය සංවරෝ සාදු කියන සාදු සම්පත්ත සංවරෝ ඒ කියන්නේ වචනේ සංවර කරගන්න එක හොඳයි සයි සංවර කරගන්න මනස සංවර කරගත්තා කියන්නේ ඉරුවීම සංවර වුණා ඒක තමයි කියන අමාරුම දේ ඉතින් ඒක අපි හුද්දට අත්දකින්න බාහනාවට වාඩි වෙනවා අනිත් වෙලාවට අපි හිතන එනේ මේවා කියලා දිව්වට අපිට ප්‍රශ්නයක්. හිතේන ඕනම දෙයක් ගැන අපි හිතන්න පුළුවන්, දුවන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්. අර දවස් මාසයක යෝගී ඡන්දය විරිය කියන එක ඒ පැත්තට බර වෙලා හොඳට සන්තෝෂයෙන් අපි යනවා. නමුත් භාවනාවකට වාඩි වෙන්නේ අපිට දැඩි අදිෂ්ඨානයක්, එහෙමත් නැත්නම් ඕනකමක් තියෙනවා හිතේ සංවරයක් ඇති කරගන්න. ඒ හිතේ සංවරයක් ඇති කරගන්න වාඩි වෙච්ච තැනදී මේ අපිට මනසට එන සිතුවිලි වලින් පහර දෙන එක හොඳටම තේරෙනවා. හොඳටම හිතලා මනසගෙන ඇත්තටම කොයිතරම් මේක කුණු ගොඩක්ද කියන එක අපිට සිතන සිතුවිලි කොයිතරම් අපිව වෙන පැත්තකට ගෙනියනවද කියන එක හොඳට තේරෙනවා. ඉතින් එහෙමත් නැතුව අර කියන්නේ අර චප්පාන සූත්‍රයේ තියෙන අර 86 දෙනාව කබේක මේ ගැට ගහලා සම්පෝලින් ගැට ගහලා එක තැනකට ගැට ගන්නවා කියලා ඊට පස්සේ කොහෙට ඇද්දත් යන්න බෑයි කියලා. ඒ වගේ අපි කරන්නේ යම් කිසි කුසල අරමුණක තියාගන්න මහන්සි ගන්න. ඉතින් මේ මහන්සියෙන් ඒ පුහුණුවෙන්ම තමයි ඉස්සරහට ඒක තවදුරටත් වැඩි දියුණු කරගන්න පුළුවන් කියන එක තියෙනවා. නමුත් පෞද්ගලිකව මට තියෙන ප්‍රශ්නය මායිම් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි සිත බාහිර දුන ගතිය. හිතේක අරමුණක් තියාගෙන ඉන්න බැරි වෙලාවක් තියාගෙන ඉන්න බැරි ගැතිය. නමුත් පුහුණු වීම තුළින් ඒක සාර්ථක වෙයි කියලා තමයි බලාපොරොත්තු ඒකෙන් දැන් නොකඩවා වීර්යය අරගෙන කළ යුතු බව නම් දන්නවා. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. බොහොම පිං. ඒක තමයි අපිට බොහෝ දේවල් දැන් අද අපි සමහරට අද ප්‍රශ්න කියලා හිතන දේවල් ප්‍රශ්න නෙමෙයි කියලා අපි බොහොම ගෞරව කරන ස්වාමීන් වහන්සේලා වචින් විට කියනවා අපිත් එකඟ වෙනවා අපි ඒ ඔසෙත් කටයුතු කරනවා ඊට පස්සේ අපිටම හිතනවා වෙනත් විදිහකට ඕක කොහොම තමයි වෙන්නේ මොකද දැන් ඔය ජයන්ත මහත්තයා දැන් කිව්වේ එතුමාට තියෙන ප්‍රධාන ප්‍රශ්න හැටියට කිව්වා ඒක අනිත්‍යයටත් එහෙමයි කියලාත් කිව්වා ඒක ඇත්තමයි ඒක මේ හිත දුවනවා කියන දේ නමුත් ඒක අපි එහෙම හිතුවා ඊළඟට අපිට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කියනවා හිත දුවන එක තමයි හිතේ ගතිය හිත දුවන කියන්නේ හිත විල ඇති කරගන්න එක තමයි ඒක යාගේ වැඩේ ඒ කියන්නේ මේක මේ මම ඇති කරගන්නවා මගේ හිත ප්‍රශ්නයක් නේ මගේ හිත හරිම නරක හිතක් කියන මේ දුවනවා කියන තැන හිටියමනේ මේක ප්‍රශ්නයක් වෙන්නේ එහෙම නැතුව මේක අර ටිකක් දිට්ඨි සම්පන්න තත්වයකට ඇති වුණාම මේ හිත කියන්නේ මම නෙමෙයි මම හිතුවේ මම නෙමෙයි කියන වගේ තත්වයකට ආවම ඉතින් ඔය ඇති වෙන හිතුවිලි දිහා මේ මමත්වෙන් ඈත්තර බලාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි කියලා අපිට මේ දේශනාවන් කෙරලා තිනවා අපි අහලා සතුටු වෙලා ඒගෙන ඒ ඔස්සේ කල්පනා කරලා තිනවා මේ ඒ කියන්නේ ඇති වෙන හිත දකින්න පුළුවන් නම් ඒ සතියෙන් ඒ වෙලාවේ ඉන්නවා නම් හිත යනවත් දන්නවා එනවත් දන්නවා කියලා ඒකත් හොඳයි කියලා මම කියන්නේ. අපිට මෙහෙම දේශනා කරන්න කවුද කියලා හැමදෙරු ඔබ වහන්සේ ඔබතුමාලා දන්නවා. ඉතින් මම නම් කියන්නේ. ඉතින් ඒක හොඳයි. අපිත් එකට එකඟයි. එහෙමත් තියෙනවා. නමුත් දැන් අද මම මිනිත්තු කාලයකට කලින් කිවි ඊට වැඩි ටිකක් වෙනස් අදහසක් මේ දිනවල මගේ හිතට ආපු. ඔය නමුත් ඉතින් එහෙම යනවා යන හිත දකින්න එක හොඳයි. මේ විදිහට සතිය මේ විදිහට පවත්වා ගන්න එක හොඳයි. නමුත් දැන් මට හිතෙනවා මට පුළුවන් නම් හොඳයි කියලා ඊට ඔබට ගිහිල්ලා එහෙම ඊට නොයවන්න අර මගේ පවුරු වලල් ශක්තිමත් කරගෙන මගේ හිත අර සිසිම් අපි සාන්තිමත්ති කිව්වාගේ අර අර කණුවේ බැඳලා පුතැන දැන් කණුවේ සීමාව අඩු කරගෙන ඒක ලණු ඉදික අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා කණුව ගාවම ලණු කොට කරගත්තන් පස්සේ දුවන්න මට තැන් නැහනේ. කණුව දික් ලණුව දික් වෙන තරමට ඒ ලණුවේ දික අවකාශයම තියෙන වෘත්තේ පුරාම තියෙන හැම කුණු ගොඩකම මම දුවනවා. මොකද ලණුව කොට කරගත්තන් පස්සේ ලණු දික දශමයක් විතර වුණාන් පස්සේ ඒ දශමය තුල තියෙන කුණු ටික විතරයි මගේ මම දුවන්නේ. ඒ වගේ ලණුව කොට කරගෙන ඇවිල්ලා මේ හිත නාසිකාග්‍රේ තියෙන තරමට මගේ ලණුව කොට කරගෙන සතිය ප්‍රබෝධ කරගෙන ඉන්න පුළුවන් නම් මට මම ඉන්නේ එතන. ඒතර මගේ හිත දුවන ගතිය නැති කරගෙන මට්ටමට වගේ ආවම ඔන්න මට ඒ ඒ එතනින් එහාට අපි වචනේ කියපු ගමන් ඒක අවශ්‍ය නැහැ කියලා කට්ටිය කියයි. නමුත් ඒකාග්‍රතාවයේ ඔස්සේ ඔය ධ්‍යාන ලක්ෂණ වැනි දේවල් ඇති කරගෙන ඒ තුලින් ධ්‍යාන සහිතව සමාධියකටත් ඒ තුලින් ප්‍රඥාවකට එහෙම යන්න පුළුවන් කමක් තියේවි කියලා මට හිතෙනවා. එවැනි ප්‍රගුණතාවයක් මට ඇති කරගන්න පුළුවන් නම් හොඳයි කියලා මම ඒ පැත්තටත් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මොනවාද කියනවා කිලින් කලින් අපි ආපු කියපු එකක්වත් වැරදි නෙමෙයි. ඒ කාලවල අපිට හිතෙනවා අපිත් අනුමත කරමින් එනවා ඇවිල්ලා දැන් අද මට මෙහෙම හිතෙනවා මේකෙනත් යමක් කියන්න කියලා මම ආරාධනා කරනවා මේ කල්යාණ මිත්‍රයන්ට. මම මේ දිල්රුක් මහත්මයාට වෙන්න ඔව් මම හිතන්නේ ඉතින් ඒක මමත් හිතනවා ඒක ඔබතුමයි කියපු කතාව ගැලපෙනවා කියලා කරගෙන යනකොට ඉතින් ඇත්තටම අපි වෙලා තියෙන ඉතින් හරි අමාරුයි එක එක එක ෆ්‍රේම් එකකට දාන්න. මොකද එක අපි දන්නේ නැහැ කොහේ අපි අල්පනේ අපි කොහේ ඉන්නද කියලා හොයාගන්න සමහරවිට අමාරුයි tie වගේ හේතු නිසා. ඉතින් එක මොන විදියක කොයි තාස්තද මොන විදියට කියලා කියන්න ඉතින් හැකියාවක් නැහැ අපිට. වසනාවක වගේ සත්‍යගතයන් වහන්සේ තමයි දැනගෙන හිටී. ඉතින් ඔබතුමා ඒ කියපු කතාවට ඒක එකඟයි මමත්. එහෙම ඒ වගේ සමායනේ සතිය යම් කිසි ආකාරයකින් එහෙම නැත්නම් සිත යම් කිසි ආකාරයක මම දන්නේ සිත පාලනය කර ගැනීමක් කියන එක හරිද කියලා කියන සතිය තමයි තියෙන්නේ. සතිය දිනු කරාට පස්සේ ඉතහා සමාධිය ඥාන වචන වශයෙන් නගත්තත් අඩුගානේ මේ අපි කලින් සඳහන් කළා වගේ ටිකක් වර ව්‍යානස් පැත්ත වැඩිපුර ඒ පැත්තට වැඩිපුර යොමු වෙනවා වටිනවා කියලා හිතෙනවා. මොකද එතකොට අවසානයේ අපිට මේ අර සඳහන් කළ ජයත මහත්මයා කිව්වා වගේ මේ සිදුවෙන සිදුවීම පිටිපස්සේ කොහොමද ඉන්නේ තමයි. දැන් අපිට මේ හිතවිල්ලක් එන ඒවා කැමැත්තෙන් නෙවෙයි ඉන්නේ. දැන් අපි දැන් භාවනාවකට වාඩි වුණාට පස්සේ අපිට මේ මොන හිතවිල්ලක්වත් ඕනේ නැහැ කියලා තමයි ඉන්නේ. නමුත් ඒව එන්නේ ඔන්න අවශ්‍ය නැති දේවල්. නමුත් මේව එන්නේ හේතුවක් නැතුව නෙවෙයි. ඒතර හරියට මේක කොහොමද වෙන්නේ යන්නේ. ඒක මේ වගේ දේවල් බලන්න පුළුවන් තත්ත්වයක් ආවට පස්සේ තමයි දෘෂ්ටිය ගොඩක් පරිසිදු වෙන්නේ කියලා මම හිතන්නේ. අන්න ඒ පැත්ත තමයි වැඩිපුර යොමු වෙන්නේ. අපි ටිකක් භාවනාව ස්ටැබ්ලිෂ් වුණාට පස්සේ කියන්නේ සති ස්ටැබ්ලිෂ් වුණාට පස්සේ ඉන්ද්‍රිය ඒ කියන්නේ බල ධර්ම මේ පැත්ත වැඩි දියුණු වෙන්න ඕන. සමාධි ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා පැත්ත දියුණු වෙන්නම වෙනවා. මේ පැත්තෙන් තමයි ගොඩ යන්න තියෙන්නේ කියලා වගේ තමයි මට හිතෙන්නේ. මනස ටිකක් ශ්‍රද්ධා සතිය සමාධි පැත්ත වැඩි වෙන්න ඕන. ඒ වගේම දැන් ප්‍රඥාව බැලන්ස් එකක් වෙන්නම ඕන. සතිය තුළින් ඒ තියෙන ලක්ෂණ ටික ඉතින් ටිකක් ඒ පැත්ත තමයි වැඩි දියුණු වෙන්නේ කියලා මට හිතෙනේ. ඒ තුළින් ඉතින් ආ ඉතින් යනකොට අපි දන්නවා ඒවා ඊට පස්සේ සත් බොජ්ජංග වලට දියුණු වෙලා ඉතින් ඒ තුළින් තමයි සත්‍ය දකින්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි. සාදු සාදු. තෙරුවන් සරණ දිලුක මහත්මයා. චන්දන මහත්මයා, මම චන්දන මහත්මයාට නැවතත් යමු වෙනනම් ඔබතුමාට පුළුවන් මේ අදුමතු විච කාරණාවන් සමග එකතු වෙන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සියලු දෙනාම කියන එක බොහොම මේ සාවධානව අසහාගෙන හිටියා. මට පසු කීපයක් ඇති වුණා. මේ දැන් අපි භාවනා කරනවා. අපි භාවනා කරනවා කියන්නේ ඉතින් භාවනා කරන්න උත්සාහ කරනවා. හරියට භාවනා වෙලාද නැද්ද කියන්න බෑ. භාවනාවක් නැද්ද වෙලාද නැද්ද කියන්න බෑ. ඒ මොහොතේ යම්කිසි ශීත යම්කිසි එකේ භාවයකට පත් වෙන වෙලාවල් තියෙනවා. ඒක සුළු වෙලාවක්. ඉතින් අපිට කියන්න ඕනේ දලවත් මහත්තයා මේ වෙලේ කතා කරා මේ සංස්කාර කියලා. දැන් මේ මිනිස්සු සත්තු මරණවා. එතකොට අපි දැන් ඒවා අනුභව කරනවා. එතකොට දැන් මේ දැන් මාළු කොයි ඉපදින්න ඕනේ තමයි මිනිස්සුන්ට මරන්න. නැත්නම් ඉතින් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා මේ ලෝකේ ඉන්න මේ රස්සාව කරන සියලු දෙනාට. එතකොට බලන්නේ තමයි අර ධනවත් මහත්තයා කිව්වා මේක ඇත්තටම මේවා ඔක්කොම සංස්කාර නැති වෙන්නේ සංස්කාර ඇති වෙන්නේ සංස්කාර. ඒ වගේ ප්‍රශ්නයක් මට ඇති වුණා. ඒ වගේම තව එකක් මේ මානසික ලෙඩ කියලා දෙයක් ඇති වෙනවා. එතකොට මේ දැන් මානසික ලෙඩ විසාදිය වගේ දේවල් ඇති වෙනවා මිනිස්සුන්ට. එතකොට අපි කොහොමද ධර්මානුකූලව දැන් මේක ලෙඩ හැදෙන්නේ කායටද නැත්නම් ඇත්තටම මනස කියලා දෙයක් තියෙනවද නැත්නම් මනස කියන දේ මේ ස්ථිර තියෙන දෙයක් නෙවෙයිනේ. ඒක සිටිවිලි ජාලාවක ඒක ජාලාවක යම්කිසි ක්‍රියාවලියක්. ඉතින් ඒකේදී කොහොමද මේ විසාදිය වගේ දේවල් ඇති වෙන්නේ? මනසටද ශරීරයටද මනසටද නැත්නම් ශරීරයටද කියලා මට පොඩි ප්‍රශ්නයක් හදලා ඒක නිකන් කාටවත් කියන්න පුළුවන් නම් හොඳයි. තේරුම් ගන්න. තිරුවන් සරණයි. මම නමක් ගමක් නොකේ ඒ චන්දන මහත්මයාගේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න කියලා මම කිසිම කෙනකින් ඉල්ලා සිටින. ඔව්, එහෙම කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැති නිසා මට හිතෙනවා දිල්රුක් මහත්මයාට නැවතත් යොමු වුණොත් හොඳයිද කියලා. ඔබතුමාට එවැනි දේවල් පුළුවන්කමක් තියෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට ප්‍රමුණක් පිළිතුර. සමාවෙන්නමයි මම ඉතින් මනෝවිද්‍යාව ගැන නම් මගේ ලොකු දැනුමක් නැහැ දලුවත් මහත්මිය. හැබැයි චන්දන මහත්මිය ඒ සඳහන් කරපු මට ඇත්තට මේක හරියටම පැහැදිලි වුණේ නැහැ. මට දැනගන්න ඕනේ මොකක්ද කියලා මම අහගෙන හිටියා. නමුත් ඒ කියන්නේ මානසික රෝග ඔය වගේ ඔය දැන් පොයින්ට් මාස් දැන් කරා ඔය සම්කිස්තත්වෙන් ඒවා ඇත්තටම ගොඩක් එහා ගිය ඒවා කියලා මට හිතෙන සෑහෙන පුරුදු ඒ වගේම මේ ගොඩක් පුරුදු පැත්තට ඇඩික්ෂන් පැත්තට නැඹුරු වෙච්ච ඒ වගේම ද්වේෂයේ පැත්ත සෑහෙන වැඩිපුර තියෙන. ඉතින් ඒවා ගොඩාක් ඒ පැත්තට ගියා. ඉතින් මම හිතන්නේ එහෙම මානසික ප්‍රශ්න තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මම හිතන්නේ අපි ඔය මම කියන්නේ මේ කිය මට නම් හැකියාවක් නැහැ කියන භාවනා සුසුඳ නැද්ද ඒවා කියන්න මට හැකියාවක් නැහැ. නමුත් කෙසේ නමුත් බොහෝ වෙලාවට anxiety, depression එහෙම නැත්නම් ඒ වගේ තත්ත්වයන් ඔය කසම් කලිපු දේවල් ඒවා ගොඩාක් දේශය සම්බන්ධ දේශ චරිතත් එක්ක සම්බන්ධ දේවල් දෙන මට හිතෙන්නේ. ඉතින් ඒක ගැන සෑහෙන මොකක් තමයි ඉතින් මෛත්‍රී පැත්ත දුරු කිරීම සෑහෙන වැදගත් වෙනවා. ඉතින් අපි හොඳටම දන්නවා දැන් ඔය anxiety වගේ තියෙන අයට සාමාන්‍යයෙන් අනිත් කෙනෙකුට උදව්වක් කරන්න උත්සාහ කරන වෙලාවක anxiety එකක් ඉන්නේ නැහැ. ඉතින් ඒ වගේම හොඳටම පැහැදිලි වෙනවා මේ කොච්චරක් ඒවට ප්‍රායෝගික විසඳුම් තියෙනවද කියලා. ඉතින් ඇත්තටම භාවනාවල් තුළින් නත් නිසි භාවනාව කියදෙනවා නම් ඉතින් ඒ වගේ දේවල් ඒවා සෑහෙන ප්‍රතික කිය කැලෙස් මට හිතෙන්නේ සෑහෙන. ඉතින් ඒ වගේ අය කොහොම වගේ තත්ත්වයන් ඉතින් ටිකක් හෙමින් සීරුවෙත් තමයි කරගෙන යන්න වෙන්නේ කොහොම යම් කිසි උපදෙස් ඇතුව. මොකද සමාජාවට එහෙම තත්ත්වයක් අයිසොලේට් වුණාම ඒක ටිකක් ප්‍රතිගියන්නත් පුළුවන් කියලා හිතෙනවා. මමත් දන්නවා මනස සත්‍යතුමාගේ එතුමා වගේ දන්නවා ඇති ඔක්කොට. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. දේශයේ සෑහෙන ද්වේෂය මම හිතන්නේ මූලික වෙච්ච දේවල් අර කලින් කෝ වගේ ඉතින් බලන්න පුළුවන්කම තියෙනවා නම් හොඳයි. ඒ පැත්තත් ඊටවත් සරණයි. දෙරන් සරණ දෙල් මහත්මේ හොඳයි. මම මතකයි මේ සාකච්ඡා විටින් ගිට හැම වෙලේම චිත්‍ර මහත්මිය මතක් කරනවා. ඇයි කෙනෙකු භාවනා කරන්නේ මොනවද මේ අපි කරන්නේ කියන වගේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි සරල භාෂාවෙන් හිතමුකෝ, ඇත්තටම හිතන්නේ දෙයක් නෑ. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේ විසින් නිබ්බාණේ නම් යමක්, නිබ්බාණ කියන වචන හතරක් අකුරු හතරකින් මේ කියපු දෙයක් තියෙනවා. ඒ ඒ තමයි ඉලක්කය කරගෙන තියෙන්නේ. ඒක ඒක වචන වලට හඳක් තියෙනවා නිබ්බන්නේ කියලා. ඉතින් ඕක මොකද්ද මේ මේක මේ මොකද්ද මෙතන මේ මේ ඉවරයක් දැකීම. මොකද මේ පැවැත්ම කියන දේ මේ තුල කෙනෙකුත් හදාගෙන ඒ හදා ගන්නව කෙනා දුකයි කියලා දෙකුත් හදාගෙන දුකයි දුකයි කියන මේ අමුතු කතන්දරයක් තියෙනවා. ඒ නිසා මේ මේකේ ඉවරයක් දකින්න තමයි මේ බලාපොරොත්තු. ඒ කියන්නේ එතකොට මේ ඒදී වෙන්නේ නම් ඒදී සඳහා ඒක තමයි මේ අරමුණ වෙන්න ඕනේ. මේ මම මේ පාලි වාචන දෝචන වලින් වැඩිපුර කියන්න නැතුව ඉවත් වෙලා කියන්න උත්සාහ කරන්නේ. චිත්‍ර මහත්මිය මන්ත්‍ර කරන ප්‍රශ්නෙට උත්තරේ එනවා. ඇයි මේ මොකද කරන්නේ? ඉවරයක් දකින්න. ඉවර වෙන්න. ඉවරයක් දකින්න. පැවැත්මක් තියෙනවා මේ ජීවිතේ නෙවෙයි, සංසාරේ පුරාම මුල දිගටම මේ ඉන ගමනක් තියෙනවා. පැවැත්ම මේක ඉවරයක් දකින්න. මේ ඉවරයක් දකින්න නම් ඒ පැවැත්ම සඳහා වෙච්ච හේතු නැති වෙන්නේ, අන්තිම හේතුවක් නැති වෙන්නේ බෑ. අන්තිමට හදන සංස්කාරයක් නැති වෙන්න ඕනේ. අන්තිම නොට් එකක් කැපෙනවාම තමයි ආයෙ හැදෙන්නේ නැත්තේ. එතකොට මේ ඒ සංකාර බව නැතිවීම, සංකත බව නැතිවීම, ඒක තමයි පරමාර්ථය. ඉතින් මේ එහෙම නොවෙන්න නම් මොකද වෙන්න ඕනේ? එහෙම නොවෙන්න නම් මේ සිදුවෙන දේවල් අපි බෞද්ධ සූත්‍රයේ ගත් විදිහටත් මේ ධාතු ස්වરૂපයෙන් සිදුවෙන දේවල් සිදුවෙනවා. සිදුවෙන දේවල් හැමතැනම සිදුවෙනවා. මේ සිදුවෙන දේවල් සිදුවෙන්න හේතුවත් සිදුවෙන ආකාරයත් දැනගෙන සිටීම, දැන ගැනීම අපි කිව්වොත් එහෙම දර්ශන සම්පන්න වෙනවා කියලා. ඒක නැත්තම් ඒකද දිට්ඨිය නිවර්ද වෙනවා කියලා මොන විදිහෙන් කිව්වොත් ඒ සිදුවන්නා වූ දේ දැන ගැනීම. ඒ තුලද මේ මම කල්පිරෙන් පෙර කිව්වා වූ ඉවර වීම සිදුවෙන්නේ කියන ප්‍රශ්නේ මම දැන් යොමු කරන සාකච්ඡා අවසාන කොටසට වගේ යොමු වෙලා තියෙන හින්දා මම අහපු ප්‍රශ්නේ තේරෙනවා කියලා හිතනවා. මට ඔක පාලි වචනෙම කිලිම අහන්න පුළුවන්. එහෙම නැතු මම මේ විදිහටයි අහන්න කැමති. මේ ඒ කියන්නේ පාලි වචන නෙවෙයි සමාන වලට පාලි බෑ. මම කියුවා මේ බුද්ධ ධර්මයේ කිය වෙන වචන වලින් අහන්න පුළුවන්. මේ දිට්ටි සම්පන්න වුණාමද කෙනෙකු මේ සංසාර ගමන නිමා නිර්වාණේ යොමු වෙන්නේ වචන වලින්. නමුත් මම කියන විදිහට ඇහුවොත් ඒ විදිහට මේ සිදු වෙන දේ උමක්ද කියලා නිසියාකාරව දැන ගැනීම තුළින්ද මේ අපේ මේ අපි ඒකායන පරමාර්ථයේ වූ අර ඉවර කර ගැනීම සිදුවෙන්න වෙන්නේ. ඒ ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ පළවෙනි කොටස. දෙවෙනි කොටස එතකොට එහෙම ඒ දිට්ටි සම්පන්න වෙලා ඒ විදිහට වෙන්න පුද්ගලයා අර මම කිවි මම මේ දිනවල කැමති අර මේ මේ ලණුවේ දිග අඩු කරගෙන අඟලකට විතර අඩු කරගෙන ඒතර සතිය එතනම පිහිටවාගෙන ඒකාග්‍රතාවය වැඩි දියුණු කරගෙන ඒකාග්‍රතාවය වැඩි දියුණු කර ගැනීම නිසාම සමාධිය නම් වූ ගුණය වැඩි කරගෙන ඒ සමාධි ගුණයතාවය නිසාම පොතපතේ කියනව ධාන වැඩි වෙන්න පුළුවන්. ඒ වචන නැතුණත් කමන්නේ ඔය කියවන්නව දේවල් ප්‍රීතිය සුඛය වගේ දේවල් ඇති වෙලා ඒ ඔස්සේ මේ සම්මා සමාධි සම්මා ප්‍රඥාවකට යොමු වෙන වගේ කැමැත්තක් හැඟීමක් තියෙනවා කියලා. ඉතින් එහෙම වෙන්න ඕනේ නැද්ද? එහෙම වෙන්න ඕනේ නැද්ද? අර දිට්ටි සම්පන්න වුණා කියන එක පමණක් ඇද්ද? දිට්ටි සම්පන්න වෙන්න නම් අර ජයන්ත මහත්තයා කිව්වා විදියට භාවනා කරන තැන කොච්චර සද්ද තිබුණත් ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නැහැ. මොකද මේ කොච්චර සද්ද තිබුණත් අල්ලපුවත් ඒ අප්‍රිකන් කාඩු නැටුනට නැටුව උනත් මොන වුණා ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නැහැ. මොකද එතකොට තමන්ගේ දිට්ඨි විරුද්ධ කරගන්න පුළුවන් සද්ද බද්ද තියෙනවා. එතකොට මේ එහෙම ප්‍රමාණවත්ද? එතකොට ඒ දිට්ඨිය නිවර්ති කරගන්න පුළුවන්ද කෙනෙකුට ගිහිල්ලා එක ෂණයෙන් එයාට සීලයක් නැත්නම්? අපි සීල සමාධි ප්‍රඥා නම් ගුණ පිළිවෙලක් අහලා තියෙනවා. එතකොට මේ සීලයක් නැතුව ඊරෑත් ගිහිල්ලා මේ කසිපුක අපි දන්නවා ඔකට උදාහරණ බෞද්ධ දර්ශනේ තියෙනවා. මේ අර මේ මත්පැන් බිබී ඉඳලා නාට්‍යංගනාවක් බලබල ඉඳලා ඒ වෙනම සෝතාපන්න වෙච්ච මේ උදාහරණ නැතුව නෙමෙයි තියෙනවා. නමුත් ඒ උදාහරණේ එක දෙක පමණ ප්‍රමාණවත් අපිට කියන්න කිසිම සීලයක් නැතුව කෙනෙක් වඩන්න නැතු කෙනෙක් මේ එක පාටම දිට්ටි සම්පන්න වෙන්න පුළුවන්ද? ඉතින් ඔයගෙ දෙක ඔලුවට නැගෙන ප්‍රශ්න කිපයක් මට හිතුණා යොමු කරන්න. මම යොමු වෙන්නම් චිත්‍ර මහත්මීට. නිවන කියන්නේ අවසාන පඩිය නම් අපිට නගින්න තියෙන ඊට මෙහා පඩිය තමයි උපේක්ෂාව. උපේක්ෂාව කියන එක හැම දෙයකම ඇති වෙන්න ඕන දෙයක්. මේක උපේක්ෂාව ඇති වෙන ලෙවල්ස් එහෙම නැත්නම් මට්ටම් තියෙනවා. එක එක විදිහට උපේක්ෂාව ඇති වෙනවා ඒ ප්‍රතිපදාව දියුණු හැටියට. යම් කිසි විදිහක අපි දැන් අපි කතා කරමු සතිය ගැන. ඒක ගැන අපි හිතලා බැලුවොත් අදාගෙන තියෙන මොකක්ද කියලා තියෙන්නේ. දැන් උපේක්ෂාව හැම දෙයකම ඇති වෙන්න ඕන නම් එහෙමනම් අපි මේ දියුණු කරන්න ඕන කියන දියුණු කරන්න ඕන කියන සතිය නැති වුණාම අඩන්න ඕනද? එහෙමනම් අපි මේ දියුණුවක් දැක්කේ තියෙන්නේ අපේ ප්‍රතිපදාවේ. අපි උපේක්ෂා සාගත වෙනවද? උන්වහන්සේ බොජ්ජංග කියන මට්ටමට වැඩෙනකොට උන්වහන්සේ කිව්වේ මේ අමාරු වඩන සතිය තනිත්‍යයි. ඒකත් දකින්න. එතනත් අපි උපේක්ෂාව සහගත වෙන්න ඕනේ. එතකොට මේ සිතේ මේ නිවීමක් ඇති වෙන්න නම් උපේක්ෂාවම නම් අවශ්‍ය වෙන්නේ. උපේක්ෂාව ඇති වෙන එකම ක්‍රමේ තමයි මේ සිතේ මේ දේවල් වෙන්නේ කොහොමද කියන එක දකින්න. සංවර කරන්න කියලා අපි හිතනකොටම අපේ එනවා ටයිට්නස් ඇතුළේ. මේක නවත්තන්න ඕනේ. මේක මෙහෙම වෙන්න ඕනේ. ඒ මොකක්ද එතන තියෙන කැමැත්ත? කැමැත්ත අකමැත්ත තියෙන තාක්කල් නිවනක් නැහැ. අපි උපේක්ෂාවට පත් වෙමින් ක්‍රමක්‍රමයෙන් පුංචි උපේක්ෂාවෙන් පටන් ගෙන සම්පූර්ණ බුද්ධංග වලට යනකොට අවසානයේත් උපේක්ෂාව. බෝධි අංග වල අවසානයේ උපේක්ෂාව. එමුනම් අපි මේ දේවල් හැම දෙයක්ම උපේක්ෂාවෙන් දකින්න පුරුදු මේ සිතුවීම සකස් වීම සිදුවෙන හැටි කොහොමද සකස් වෙන්නේ? මේ ආයතනවලයි සකස් වෙන්නේ. මේ දේ දැක්කහම ඊළඟට අපි ඒක හරවන්න බලන්න ඕන හේතුඵල ධාමත. සලායතන පච්චය පස්සෝ කියන අපි දන්නවා. සලායතන නිසා සලායතන කියන දෙයක් ඇති වුණු නිසා තමයි මේ ස්පර්ශය නිසා මේවා පටන් ගන්න. එමුණ සලායතන වලට හේතු නාම රූප නාම රූප පච්චය සලායතනනේ යා සමාන වැරදෙන බව හදන්න යටි වශයෙන් කොහොමද නාම රූප ඇති වෙන්නේ? විඥාන පච්චය විඥාන කියලා දැනෙන බව දැනගන්න බව නැත්නම් කොන්ෂස්නස් කියලා දෙයක් තියෙන නිසා මේක මේ විදිහට මේ බෙදලා පෙන්නන්නේ. මෙන්න නාම වෙන රූප මෙහෙම දකිනකොට මේ හිත උපේක්ෂාවට පත් වෙනවා මිසක් මේ වගේ එල්ලෙන්නේ නැහැ. ළඟට ඒ දැනෙන බව දැනගන්න බව නැත්තම් අපිට මේ කොන්ෂස්නස් කියන දේ තියෙන්නේ නිසා තමයි මේක වෙන්නේ කියලා අපි තේරුම් ගන්නකොට මොකද කොන්ෂස්නස් කියන්නේ? ඒක නිත්‍ය දෙයක්ද? ඒක එතන ඇති වෙවි නැති වෙවි පවතින දෙයක්. විඥානය කියන්නේ නිත්‍ය දෙයක් නෙමෙයි විඥානය කියන්නේ. තථාගතයන් වහන්සේ තිරුවන් සරණයි චිත්‍ර මහත්මිය. ජයන්ත මහත්මිය, මම ඔබතුමාටත් යොමු වෙන්නම්. අපි සාකච්ඡාව අවසන් කොටස ඔගේල් තින්නේ. ජයන්ත මහත්මිය, මම අවසානයේ කියපු කොටස මට ටිකක් වැඩිපුරත් කතා කරලා ඒ කොටසත් පොඩ්ඩක් මතක් කරගෙන ඒ කොටසට මට උපකාරයක් ලබා දෙන්න. මම ටිකක් මේ ඔයගොල්ලෝ කවුරුද දන්නවනේ මේ දවස්වල නිතරම විවිධ ස්වාමීන් වහන්සේලාගේ බණ තියෙනවා. මම විවිධ හය වහනවා නෙමෙයි. නමුත් ඉතින් යම් යම් විට බොහෝ ගෞරව කරන අපේ කල්යන මිතුරු යොමු කරන අවස්ථාවල් තියෙනවා යම් යම් දේවල් වලට. එතකොට ඒ ඇහෙන්න ලැබෙන දේවල් නිසා පොඩ්ඩක් එහාට මෙහාට හිත වෙන දේවල් තමයි මම මේ යොමු කරේ. මම මතු කරපු කාරණාවන් දෙක කීපේ ජයන්ත මහත්තයා මතක ඇති කියලා හිතනවා. මේ පිළිබඳ පොඩ්ඩක් අවධානය යොමු කරන්න පුළුවන්ද? දුවනවා කියන එක ඒකට හිත දුවන බව දන්නවා නම් ඒ ඇති කියලා සමහර ලාවට ඇහෙනවා. ඒ වගේම සමාධිය වඩා ගන්න ඕන කියලා ඇහෙනවා කියලා. ඉතින් අපි දැන් ඇත්තටම හිතුවොත් එහෙම බුදුචාන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා සතර සතිපට්ඨානය පිළිබඳව. දැක්කාම එතෙන්දි කියලා තියෙනවා අරඤ්ඤගතවා ශුඤ්ඤාගාරගතවා කියලා. රොක්කමූලගතවා. ඒ කියන්නේ එතන උන්වහන්සේ ඇත්තටම පුරුදු කරන්නේ කොට ආරම්භයක් හැටියට සුදුසු තැන් කීපයක් තමයි තෝරලා තියෙන්නේ. ඒ කියන්නේ සද්දබද්ද වලින් අඩු තැන්. මොකද සද්දබද්ද ආවොත් මනසේ ඒ අපිට හිතන්න ඕන දේ ගැන හිතන එක නැති වෙනවා. දැන් කය අනුපස්සනාව ගත්තොත් අපි කය ගැනයි හිතන්නේ. කය අනුව බලන්න ඕනේ. කොට ඒ වගේ අවස්ථාවල ගත්තාම අපිට මේ නිහඬතාවය කියන එක හරියට උපකාරයක් කරනවා. ඉතින් ඒ පසුබිම අපි හදාගන්න වෙනවා කයනුපස්සනාව වගේ දෙයක් වඩන පුළුවන්. ඒ චිත්තානුපස්සනාව කියන කොටසට ආවොත් අතම චිත්තානුපස්සනාව කියන එක මට හුඟක් වෙලාවට ඇහෙලා තියෙනවා. ගොඩාක් අය මේ හිත දිහා බලන්න කියනවා. හිත දිහා බලන්න කිව්වට අපිට හිත අහුවෙන්නේ ගොඩක් පස්සේ. ඒ කියන්නේ අපිට හරියටම සිතුවිලි ඇතිවන මොහොතේම අහුවෙනවා නම් ඒක තමයි අපේ දක්ෂකම වෙන්න ඕනේ. කියන්නේ දක්ෂකම කියලා කියන්නේ දැන් අපිට අකුසලයක් අකුසල සිතක් ඇති වෙනකොටම දැනෙනවා නම් අපිට ඒකෙන් බොහෝ දුරට ඒකේ යම් කිසි විදිහක දැනුමක් නැත්නම් ඒ ඥානයක් අපිට ලැබෙනවා. මෙන්න මේ විදිහට ඇති වුණා කියලා. නමුත් හුඟක් වෙලාවට අපිට කල් ගිහිල්ලයි දැනෙන්නේ. භවනාසෙන් නුත්පත් අපිට වෙන පැත්තකට මනස ගියොත්නේ මේක දැනෙන්න ටිකක් කල් යනවා. මොකද හිතේ අපි කියවනේ වේගය ගොඩක් වැඩි කියලා. මේ වේගය ගොඩක් වැඩි කියලා කියන්නේ අපිට විනාඩියක් කියන්නේ ගොඩාක් කාලයක්. සිත්ජත්තාව ගොඩක් කාලයක්. ඉතින් ඒකින්ද මූලික වශයෙන් පුදු කිරීම පුහුණු කිරීමක් හැටියට නිශ්ශබ්ද පරිසරයක තමන්ගේ පුදු පරිසරයක් තෝරගන්න එක වටිනවා කියලා හිතුණා. මුලදී පුරුදු වෙන කියන්නේ මහායන පස්සලා පුරුදු කරනවා. ඒකත් හිතුණා අනිත් එක තමයි දැන් සමාහත්මේ යෝගයේ දැන් අවසාන පඩිය තමයි නිර්වාණය කියන්නේ. එතන තමයි ලෝභය නැත්නම් තණ්හාව නැති වෙන තැන ඒක. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා තණ්හාව නැති කරන්න කලින් සක්කාය දිට්ඨිය නැති කරන්න මාර්ගය. ඉතින් සක්කාය දිට්ඨිය නැති වෙන්නෙම අර ධම්මස්කිති ඥානය කියන එක එහෙම නැත්නම් මේ හේතුඵල ධහම යම් කිසි ප්‍රමාණයකට වැටහීමක් තුලින් يعني දර්ශන භූමියට එනවා කියලා කියන්නේම ඒ අදාළ වෙච්ච හේතුඵල ධහම දැකීමක් සිද්ධ වෙනවා. ඒකෝට ඒකට තමයි අමහන්සි වෙනවා. ඒකට මහන්සි වෙනකොට මූලික වශයෙන් හිතේ සමතයක් හදා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද ආරියෂ්ඨාංග මාර්ගය විස්තර කරන තර සම්මා සමාධියන් පස්සේ තමයි සම්මා ඥාන සම්මා විමුක්ති වගේ පෙරලා. ඒ කියන්නේ හිතේ සමතයක් නැත්තම් කොච්චර කරත් අපිට ධහම විනිවිද දැකීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. මේ හේතුඵල ධහම කියන්නේ හිතාම සියුම් ධහමක්. ඒකේ ඇත්ත සත්‍යය පේන්නේ නැහැ. ඒක නිසා මට හිතෙනවා හිතේ සමාධියක් වඩා ගැනීම අපි හිතුවොත් එහෙම යම් කිසි කර්මස්ථානයකට හිත යොමු කරලා ඒ පිළිබඳව දැඩි අවධානයකින් හිතේ ඒකාග්‍රතාවය වැඩි කරමින් යම් කිසි විදිහකින් හිත පිට නොයන අවස්ථාවට පස්සෙන ප්‍රමාණයකට හදා ගන්නවා. ඊට පස්සේ විදර්ශනාවට යොමු වෙලා තමයි අපිට හේතුඵල ධහම අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ ටික තමයි දරුවස්ත මහත්මයා අජිත්‍රාගේ මම කියන කාල වේලාව බොහෝ දෙන්නේ දැන් නැයිම විදිහින් තියෙනවා. ඉතින් අද දරුවස් මහත්මයා උස්මාර් බොහෝ පින් අපි එකතු කරගෙන මේ විදිහ ධර්ම සාකච්ඡාවක් පැවැත්වි සම්බන්ධ දරුවස් මහත්මයා. දරුවස් සර්ණ ජයතුමාට මම පද්මසි මහත්මයාට තියුම් වෙලා තමයි සාකච්ඡා නිමා කරන්න කල්පනා කරන්නේ. පද්මසි මහත්මයා අවසාන වශයෙන් ඔබතුමාට මම යොමු වෙන්නේ ඔබෙන් මේ අපි කපා අහමුක කෙලිම ශාකජය වල ගන්න නිකන් මේ මේ මොනවද මේ මේ වටේ거든 යන්නේ නැතුව දැන් දිට්ටි සම්පන්න වෙනවා උනොත් ඒ දැන් ජයන්ත මහත්තයා පැහැදිලිවම කිව්වා මේ අපි කවුරු පිළිගන්නවා මේ නිර්වාණය නැත්නම් මේ සියල්ල නිමා කර ගැනීම අපි අවසාන ඉලක්කේ වුවත් අපි මූලික පරමන වෙන්න ඕනේ මේ මේ මම මේ මගේ කියලා ගන්නා ඌයේ සක්කා දිට්ඨිය නැති කර ගැනීමනේ ඒ සඳහා නම් හේතුඵල ධර්මයේ දැකීමක් එහෙම නැත්නම් දිට්ඨි සම්පන්න වීමක් සිද්ධ වෙන්න ඕනේ කියලා පිළිගැනීමක් තියෙනවා. පිළිගැනීමක් තියෙනව නෙවෙයි ඒක තමයි වෙන්න ඕනේ. එතකොට ඒකනේ වෙන්න ඕනේ. මම හිතනවා ඔබතුමාට මේක න අපිට යොමුවක් ඇති කරන්න පුළුවන්. ඒ යොමුව ආරම්භයක් වේවි අපේ ඉදිරි වැඩවලට සහ වැඩසටහන් වලට මේ ඒ සඳහා මේ අපිට මේ දිනවල විශේෂයෙන්ම ඇහෙන ලැබෙනවා ධර්මයේ ශ්‍රවණය කරාම ඒ ප්‍රමාණවත් කියලා. මට මේ ඒකට උපකාරයක් තියෙනවා විමුක්තායතන සූත්‍රය වගේ වල පැහැදිලිවම කියනවනේ මේ ක්‍රම කිහිපයක්ම නේද ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් ධර්ම සජ්ජායනා කිරීමෙන් ධර්ම විමර්ශනය කිරීමෙන් ඒ වගේ ගොඩක් තියෙනවනේ. එතකොට ඒවා එතකොට ඒ අනුව බලුවම මේ වැරදි නැහැ. නමුත් මගේ ප්‍රශ්නේ මම අහන්නේ දැන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් සෝතාපන්න වෙන්න පුළුවන් ඊට පසුව තමයි භාවනාවක්කට යම් කෙනෙක් යොමු වෙන්න ඕනේ වගේ අදහසක් එනකොට ඒක කොහොමද මේ මම තේරුම් ගන්නෙ? මට හිතෙනවා විශේෂයෙන්ම අදලා මම ටෙලිනාට්‍යයක් එහෙම බලලා එහෙම නැත්නම් හිතමු යාළු එකතු වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාලා ඉඳලා එතමන් කියලා බණක් අහලා මට පුළුවන්ද මේ දිට්ටි සම්පන්න වෙන්න වගේ මට නිකන් සාමාන්‍යයෙන් හිතෙනවා එහෙනම් පුළුවන්ද කියලා. පුළුවන්ද බෑ කියලා වගේ තමයි දැනට හිතෙන්නේ. මේ ඒ ගැන පොඩක් පද්ම මහත්මයා පොඩක් කතා කරන්න. ඒ ගැනත් කතා කරමින් මූලික වශයෙන් දිට්ටි සම්පන්න වෙනවා කියන්නේ කොහොමද? මම දන්නවා මේ අත කාලේ කුමාරකාශ් මහමුදුරු යමක වගේ කොටස් පැහැදිලි කරන කොටත් මතක් කරා කෙනෙකු මේ දෙන්නල උනන්දු වෙනවා නම් දැන් උනන්දු වෙwidetilde වන්නේම මුලිවස මුලිකවසෙන් දිට්ඨි සම්පන්න වෙන්නේ එහෙම නැත්නම් සෝතපන්න වීම තමයි ඉලක්කය වෙන්න ඕනේ. ඊට හදයක් නෙමෙයි කියලා. ඒ මේ ඒ ඔසරති යොමු වීම පදච පාත ඔබතුමාට වයි මම. දලද මත ඇත්තටම අපිට මනස එකම කාරණයක් පිළිබඳ වුණත් වීසිරිලා ගිහිල්ලා විවිධ පැති වලින් ලැබෙන කරුණ ඇහෙන දේවල් වලින් දක්ෂණ දේවල් වලින් අපි විචිත්ත භාවයකට පත් වෙන මේ ධර්මය ආරම්භය වුණා. නමුත් එහෙම වෙන්නේ නැතුව අපි හිත අපි තථාගත වචනේ තථාගතයන් වහන්සේගේ අපිට පෙන්නලා දීලා තියෙන වචනේ කේම මූලිකත්වය දීලා බැලුවොත් අපිට මේ දිට්ඨි සම්පන්න වෙන්න නම් අපිට මූලික කර්ම හතරක් අපිට පැහැදිලිවම කියලා තියෙනවානේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මාන ධම්ම ප්‍රතිපදාව. ඒකට මේ කාරණා සම්පූර්ණ නොවි දිට්ඨි සම්පන්න වෙන්න බෑ. මේවා තමයි ඒකට කලින් අපිට සම්පාදනය කරගන්න වෙන ආකාරය කියලා අපි තථාගතයන් වහන්සේ කියලා දෙනවා. අපිට ශ්‍රද්ධාවක් තියෙනවා නම් තථාගතයන් වහන්සේගේ වචනේ ගැන ගරු කිරීම විශ්වාසයක් තියෙනවා නම් මේ පිට බහැර ක්‍රමයක් වෙන්න බෑ. සෝතාපට්ටිය අඳුරෙන්න වෙන ක්‍රමයක් නෙමෙයි සෝතාපට්ටි කරා තියෙන්නේ. එහෙමනම් අපිට කල්යාණ මිතුරු ඇසුරක් ඇති වෙන්න ඕනේ නැත්නම් සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ නැහැ. සද්දර එතකොට අපිට සද්ධර්ම ශ්‍රවණය නොලැබුණ කෙනෙකුට එහෙම දහමන් නොදන්න කෙනෙකුට සෝතාපට්ටි වෙනවා නම් ඒ කියන්නේ ඒක අර මේ සම්මා සම්බුදු බව ලැබනවා වගේ තමන් තුලින්ම ඇති කරගන්න දෙයක් වෙනවානේ. තමන් තුලින්ම භාවනා කළා හරි මොනවා හරි එහෙමනම් ඒකට කියන්නේ අපි සම්මා සම්බුදු කියලානේ. ඒ ආකාරයෙන් යනවා. ඒක නිසා මේ තථාගත ධර්මයේ ශ්‍රවණය නොකර මේ ධර්මයේ ශ්‍රවණය නොකර මග්ගඵලකට එළඹෙන්න මගක් නැති බව තථාගතයන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒ කියන්නේ ඒකට මූලික අවශ්‍යතාවයක් වෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඇති බව. සක්කෙනෙකුට ඒක දැන් අපිට ඉතිහාසයේ තියෙනවා අපිට ගොඩක් කතා වස්තු වල ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කර කර ඉන්න ගමන් මගඵල ලැබුවා. මොකද ඒ අය අවශ්‍ය පාරමී ශක්තිය සපුරාගෙන තියෙනවා. ඒ අවස්ථාවේ හිතේ අපි මේ භාවනා කරන බව ඒකයි අපි මුලින්ම මේ වචනවල තියෙන ගැටලුව විසඳ ගන්න ඕනේ. ඒකයි ගොඩක් දකින්න තියෙන්නේ මේ භාවනා කියන්නේ ප්‍රගුණ කිරීම, පුහුණු කිරීම. මේක දහමට සම්බන්ධ නැහැ. දහම කියන කොටස වැටෙන්නේ විපස්සනාවට. එතකොට විපස්සනාවට එළඹෙන්න අත්වල නැත්තම් අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීම තමයි භාවනාව. එහෙම නැත්නම් කියනවා නම් අපි දන්නවා කැලයක් මැදින් යන්න තියෙනවා. අපිට කැලේ සුද්ධ කරන පාර කපාගෙන යන්න වෙනවා. මේ කාරණේ අපි කැලෑව තියෙනවා. කැලේ සුද්ධ කරන්න ඕනේ. ඒක නිසා ආයුධයක් හදා ගන්න ඕනේ. කැත්තක් හදා ගන්න ඕනේ කියලා ඊට පස්සේ අපි කැත්ත හදා ගන්නවා. ඒතර භාවනා කියන්නේ ඒ වගේ කාරණා. ඒතකොට කැත්ත හදාගන්නේ අපි දැනගත්තා වූ කැලේ සුද්ධ කරලා. ඒතර අපි එහෙම නම් දැනගත්තා වූ කැලේ තියෙනවා සුද්ධ කරගෙන යන්න. ඒතකොට විපස්සනා වැටෙන්නේ එතනට. ඒතර කැත්ත හදා ගන්නවා කියන එක භාවනා. ඒ කියන්නේ අවශ්‍ය උපකරණ සකස් කර ගන්නවා. ඒතර මේ භාවනාවෙන් කරන්නේ චිත්ත සමාධියක් ගොඩනගා ගන්න අවශ්‍ය තත්ත්වයන් ලෑස්ති කරගෙන. එතකොට අපි මගඵල ලබන්න අවශ්‍ය කරන සද්ධර්ම ශ්‍රවණය කළා තමයි ඒ තුලින් අවබෝධය ලබා ගන්න අවශ්‍ය මනස සකස් කර ගැනීම කියන මනස ඒකට සුදුසු තැනට ගේනවා කියන එක තමයි. ඒක කාලයක් තිස්සේ ප්‍රගුණ කරන්නලා ඒකේ හේතුව නිසා හදාගෙන ඉන්න පුළුවන් සමාධිය සමහර විට ධර්ම අහන මොහොතේ ඒ මොහොතේ හිතේ සමාධිය වැඩෙන්නත් පුළුවන්. ඒක තමයි විදර්ශනාව තුලින් සමාධිය ගොඩනගා ගන්න ක්‍රමය. ඉතින් එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් කොහොමවත් ඔය අපිට දීලා තියෙන මූලික න්‍යාය තමයි අපිට අනුගමනය කරන්න වෙන්නේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අපිට අත්‍යවශ්‍යයි. ඒ තුලින් සද්ධර්ම ශ්‍රවණය අපිට ලබන්න වෙනවා. ඊට පස්සේ තමයි යෝනිසෝ මනසිකාර්යයයි ධම්මාන ධම්ම ප්‍රතිපදාවයි කියන කාරණා ඔස්සේ අපිට මේ මඟට එළඹෙන්න ප්‍රතිඵලයක් කරගන්න හැකියාවක් ලැබෙන්නේ. තේරුවන් සරණයි. සාදු සාදු සාදු තෙරුවන් සරණයි පන්සි මහත්තයා. ඇත්තටම මේ මං හිතන්නේ බොහොම හොඳින් ඔබතුමා ඒ කාරණාව පැහැදිලි කරලා අවසානයේ වශයෙන් සාකච්ඡාවේ අවසානයක් දක්වා අපි යොගෙනවා කියලා හිතනවා. මොකද අතෝසෙම අපි මේ සත්‍ය අවබෝධය එහෙම නැත්නම් මේ සිදුවන දේ කුමක්ද කියලා දැනගැනීමට නම් විදර්ශනාවක් කිරීමයි සිදුවේ යුතුවන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය පදනම සකස් කර ගැනීම තමයි මේ භාවනාවක් කිරීම යනුවෙන් ඔබතුමා විග්‍රහ කරේ. එහෙනම් මේ මූලික වශයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය සහ ධර්ම ශ්‍රවණය තුළින් අපි මේ සුද්ධ කරගත යුතු කැලෑව කුමක්ද කියලා දැන ගැනීම සිදුවිය වෙන්න ඕනේ. මම හිතන්නේ අපි මේ දේ තමයි කරමින් පවතින්නේ දැන්. අර ඔබතුමා කියපු දේ මම බොහොම එකඟයි. මොකද අර මේ ටූල් එක හදා ගැනීම, එහෙම නැත්නම් මේ නැත්නම් භාවනා කිරීම නෙමෙයි අපි ඒකයන් පර්මාර්ථය භාවනාව සුලියම් ක්ෂේත්‍ර ලබා ගැනීම, ඒ භාවනා ඒ ටූල් එක හදා ගැනීම තමයි මම හිතන්නේ දැනට මට ඇති චැලෙන්ජ් එක වෙලා තියෙන. ඒ කියන්නේ ටූල් එක හදා ගැනීම කියලා මම අදහස් කරන්නේ භාවනාවට වාඩි වෙලා භාවනා කරන යොමීම නෙමෙයි, අර හිතේ ඒකාග්‍රතාවය හදා ගැනීම. මොකද ඒ ඒකාග්‍රතාවය තුළින් තමයි කියලා හිතනවා මේ ඉහළ ප්‍රඥාවන් ලබා ගැනීමට උපකාර වෙන්නේ. ඉතින් සාකච්ඡා මුලදීත් අපි කිව්වා වගේ එමනම් මේ සතිය, ඒ සති සම්පඤ්ඤාන් භාවයේ වැඩි කර ගැනීමට කළ යුතු සියල්ල කළ යුතු බවයි මට නම් දැනට තේරෙන්නේ. ඉතින් එහෙමනම් අද දවසේදීත් අපි මේ සාකච්ඡාව නිමා කරමු. මම කලින් කිව්වා වගේ සාකච්ඡාවක් කරන්න හිතුවෙත් නැහැ. 11 කාලෙක ලයිව් ස්ට්‍රීම් එකක් වගේ කට්ටි ගත්තෙත් නැහැ. අද සතියතුමා සම්බන්ධ වෙන්නේ නැති බව දන්න නිසා. නමුත් මේ අද විදියට වාපියර වැඩි පිරිසක් එකතු කරගන්නේ නැතුව මේ සතිය තුල ධර්ම ශ්‍රවණයේ හරි භාවනාවෙන් හරි මතුවෙන ප්‍රශ්න කතා කරගන්න මේ මම මේ ධර්මයේ ලොකු අයියලා කියලා හිතන, එහෙම නැත්නම් ඉහළ සහෝදරයෝ කියලා හිතන ඔය කට්ටිය සම්බන්ධ කරගෙන මේ විදිහට කතා කරන්න මේ ලැබෙන සතියෙදිත් සතියතුමා සම්බන්ධුනේ නැත්නම් කීප දෙනෙක් අපි මේ හිතවත් එකතු කරගෙන කතා කරමු. එහෙමනම් අද අපි මේ විදිහට සාකච්ඡා නිමා කරමු. මම සවනසිල්ස වෙබ් අඩවියේ දාලා තිනවා මේ ලින්ක්ස්. මම හිතන්නේ මේ ඉරිදා දවසේ වැඩසටහනටත් අර බිස්නස් ස්කයිප් එක ඔස්සේ යන්න පුළුවන්. ඒක මම හිතන්නේ ලින්ක් එක ක්ලික් කරපු ගමන්ම දැන් කෙලින්ම සාකච්ඡා රූම් එකට යනවා ගැටලුවක් නැතුව. ඒ නිසා කච්චිටම යෝජනා කරනවා අපි එකකින් පුරුදු වෙමු. මොකද ඒකෙන් ක්වලිටි එකත් හොඳයි. මේ ටික ටික කට්ටිය වැඩි වුණොත් එහෙම එන්නත් පුළුවන්. මම හිතන්නේ මේ සාකච්ඡාවට නම් එහෙම වැඩි වීමක් වෙන එකක් නැහැ. ඉතින් 250කට විතර එන්න පුළුවන් කියනවා ඒකේ. ඉතින් අපි බලමු මේ ඒ විදිහට ඒකෙන් එකතු වෙන බලමු ලබන සතියේදී. නිකන් අද මේ වැඩසටහන ඉවරනන් පස්සේ එතනට ක්ලික් කරලා බලන්න කට්ටිය කොයික යන්න පුළුවන්ද කියලා. මේ හොඳයි. එහෙමනම් අද අපි සාකච්ඡා නිමා කරමු. එහෙමනම් හෙට දවසේදීත් හවස තියෙන සාකච්ඡාවට එකතු වෙන්න මේ අංගහරුද දවසේදී අනුබදස්සේ හමුතුන් දේශන සාකච්ඡාව තියෙනවා ඒකටත් එකතු වෙන්න. හොඳයි. එහෙමනම් හැමදිනාටම තෙරුවන් සරණයි.